संसार सारोग विनीत निसं सन्नीत सातं सुचितार दिसं संधीर कं सुन्न तनुपलासं संलापदेसिं पनमे विसासं संसाभिगं केवलमोहनासं सन्नाहकन्मारहने वितेसं संसेवितं दासि मुदारहासं संहारधम्मं पनमे सदासं सन्दासगन्नासितपापनासं सन्नापदंसिं हतघोरपासं संपारगामिं सुचितारवासं संवारसङ्गं पनमे रसासं ससर षडतायुर्नवता निवन्वद प्रतिरननतिदिरिमत्रं पताक्लेद नितरदिलन तुम सदहं देतनलद वतिरवदिमि मगे संबुदु महिमि सद සැකතැම් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැතිය යුතු පවු හැම නසන බව බෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වදිනෙම් නිති පතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංචානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති ඉදානන්ද භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති යමනාපං උප්පජ්ජති මනාපාමනාපං සෝ එවං පජානාති උප්පන්නං කෝ ඉනං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං සංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සංඛං ඒතං පනේසං යලිදං උපේක්ඛාති සාදෝ සාදෝ සාදෝ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සැදහවත් වාසනාවන්ත පින්තුනි අද විනර පුන් පොහොදා සිල් සමාදන් වුණු පින්තුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ පින්තුනි මනසක් භාවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක් ලැබුවා අපි බොහොම වාසනාවන්තය අපේ ජීවිතම වාක් වටිනවා ඉතාම වටිනා ජීවිත තමයි අපි ලබාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපි ලබුත් මේ වටිනා ජීවිතයේ වටිනාකම අපට පසක් කළ දෙන හේරොම් කළ දෙන ගැනීම බුදුහාමුදුරන්ගේ ධර්මයේ හේරොම් වස පමණ තමයි අපේ ජීවිත කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ. ඒ වගේමයි මේ වටිනාකම තේරුම් ගැනීමෙන් අපේ ජීවිතයේ අභ්‍යන්තර ලොකු සතුටක් හට ගන්නවා. අනේ මම කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා. කොච්චර මම පින්කම් කරපු කෙනෙක්ද කියලා තමන් ගැන තමන් වාස් සතුටට පත් වෙනට ඕන. ඒ වගේම මේ ලැබූ පහසුකම් ටික මේ ලැබපු උතුම් මනුෂ්‍යාත්ම භාවයේ පිළිබඳව අපේ මුවාත් ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන. කාටද අප ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන? කාටද පින් දෙන්න ඕන? ඕ තමන් තමයි තමන්ගේ සිතට අපේ ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන පින් දෙන්නට ඕන. ඇයි මේ තුන හිම කියන්නේ? බැරි වෙලාවත් අපි ඉපදෙනකොට මවකුසේ පිළිසඳ ගන්නකොට දොරවල කර්ම ශක්තියකින් යුතු විඥානයක් නම් මෞක්ෂයේ වැසගත්තේ අපේ අම්මා තාත්තා දෙන්නා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු වුණත් ඒයටවත් අපේ කර්ම ශක්තිය වෙනස් කරන්න බෑ. මෞක්ෂයේ පිළිසඳගන්නේ විඥානය ඇස් දෙක අඳ වෙන්න පුළුවන් දුර්වල විඥානයක් නම් තිබුණේ. ශරීරය ආබාධිත වෙන්න පුළුවන් විඥානයක් නම් ඒ මෞක්ෂයට වැසගත්තේ. අම්මට අත දෙන්න ඒ රෝගයේ පිළිබඳවම ආචාර උපාධි ලැබලා තියෙන වෛද්‍යවරු මහාචාර්යවරු වුණත් ඒ දෙන්නටවත් අපේ තත්ත්වය වෙනස් කරන්න බෑ. එනිසා පින්තුනි ඒයටවත් වෙනස් කරන්න බැරි මට්ටමට අපේ ඉහළම මානසිකත්වයකින් ඉතාම පිරිසිදු සිතන යුක්ත විඥානයක් තමයි මෞසේ පිළිසඳගත්තේ. ඒ පිළිසඳගත්තු විඥානය නිසා තමයි අපට මේ වාසනාවන්ත මනසාත්ම භාවයක් ලැබුවේ. ඒ විතරක් නෙවෙයි, ඒ මනසාත්ම භාවය ලැබුව විතරක් නෙවෙයි ලබනකොටම අක්ඛන්නාසාදී ඉන්ද්‍රිය විකලක්තියක් නැති පරිපූර්ණ මනසාත්ම භාවයක් ලබා ගත්තා, හොඳ බුද්ධියක් ලබා ගත්තා. ඒ වගේම ඉපදෙනකොටම පින්නතුනේ සම්බුද්ධෝත්පාද කාලයේක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක් අපි ඉපදෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි පින්තුනේ විශේෂයෙන් මේ වර්තමාන කාලේ ලෝක ඉපදෙච්ච හැටියට පින්නතුනි පසුගිය අවුරුදු 2500 කාලයට මේ ඉපදෙච්චට වඩා වාසනාවන්තම තිරසක් තමයි අපි මේ ඉපදෙලින්නේ. ඇයි එහෙම කියන්නේ? මේ පින්නතුන් ආරයේ අනුරාධපුර යුගයේම අනුරාධපුරයේ හිටිය සමහර ස්වාමීන් වහන්සේලා බණහන්න අනුරාධපුරේ දැන් සිතුල්පව්වට පාගම්නේ යනවා. සිතුල්පව් වෙන ස්වාමීන් වහන්සේලා තිස්සමහාරාමයට පයින් යනවා. තිස්සමහාරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහින් සැලයට පයින් යනවා. බණහන්නට. අද අපට කොහොමද පින්නතුනි බණහන්න? තමන්ගේ කාමරේ ඉඳගෙනම නේද කම්පියුටරෙන් තමන් කැමති වෙබ්සයිට් එකකට ගිහිල්ලා YouTube එකේ බණකට ගිහිල්ලා තමන්ට බණහන්න පුළුවන්නේ. පින්නතුනි ගමන් බිමන් මේ හැමදේම පහසු කරවන නවීන තාක්ෂණයෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි රුපියල් ගත්තෝ මහා තාක්ෂණික ඥානයකුත් අපට ලබා දීපු කාලෙකයි අප මේ ඉපදෙලා තියෙන්නේ. ඒ තාක්ෂණික ඥානය ලෝකෙට දායාද කරන්න පින්නතුනි ලෝකේ බොහෝ දෙනෙක් විශාල කැපවීමක් කළා. බෙහෙත් හේත් හොයාගන්න, ආහාර පාන හොයාගන්න, යාන වාහන හොයාගන්න, ගුවන් යාන නිෂ්පාදනය කරන්න මේ හැම දෙයකම බොහෝ පරිශ්‍රණ කළා. දැන් අපි යන වාහනේ අපිට හිතෙන අපි සැලදීලා එකපාර වාහනය ගත්තා කියලා නේ. ඒ යන වාහනේ බෙල්ට් එක හොයාගන්න ටෙක්නික් රිසර්ච් කරනවා. නැත්නම් මේක බටන් එකක් හොයාගන්න රිසර්ච් කරනවා. ඈ එයා බෑග් එක හොයාගන්න රිසර්ච් කරගෙන මෙහෙම ඔක්කොමයි තාක්ෂණික ඥානය එක්ක තමයි අපි මේ අද මේ ලෝකේ පහසුබන් එක ලබලා තියෙන්නේ. ඒ වගේම පින්නතුන් අහලා ඇති ඔය මෝටර්සයකල යන ඇයට පාවිච්චි කරන හෙල්මට් එක හොයාගන්න ගිහින් ඒක පරීක්ෂණ කරන්න වඳුරෝ සිය ගාණක් ජීවිත දන් දීලා තියෙනවා. වඳුරෝ දාලා තමයි වඳුරන් ගොළුවට දාලා තමයි විශාල ශබ්ද වලට දාලා ලොකු කම්පනයන්ට ලක් කරන පරීක්ෂණ කර කර තමයි අපේ හිතට ගැළපෙන හෙල්මට් එක හදාගත්තේ. පින්නතුනි පරීක්ෂණ කරද්දී බොහෝ දෙනෙක් අද අපට ඒ තාක්ෂණ ඥානය ලබා දෙන්න ගිහිල්ලා ඒ අය අද කොහෙද ඉන්නේ? යයි නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් පින්නතුනි ඒ නිසා අපි පින්කම් කරනකොට එයාට තියෙන අනුමෝදන් කරන්න ඕනනේ. කොමන පින්කම් කරත් පින්නතුනි අපේ ඥාතින් නොඋනත් අපට මේ තාක්ෂණික ඥානය ලබා දෙද්දී අප වෙනුවෙන් කැපවීම කළා ජීවිත පරිත්‍යාග කළා. ඇතැම් මෙඩ මිනිස් ආත්ම භාවයන් මුතක් වෙන විතරක් නෙවෙයි ඇතැම් අයට සුගතියක් අහිමි වෙලා තියෙනවා. ඒ තරම් කැපවීමක ප්‍රතිඵලයක් තමයි පින්නතුනි අද අපි භුක්ති විඳින්නේ. ඒ නිසා මේ සියවත් ඒ ජීවත් වෙන අපි පින්නතුනි හුඟා වාසනාවන්තයි. ඒ වාසනාවන්තකම ගැන තමන් නිතරම හිතන්න, තමන්ගේ සිත ගැන තමන් නිතරම කෘතඥ වෙන්න. ඒ වගේම ඒ හිත ඒ විදිහට හිත ගැන අපි සැලකිල්ල දක්වන විතරක් නෙවෙයි ඒ සිත පින්නතුනි අපට දිනු කරන්න පුළුවන් ඉහළම මට්ටමට අපි බුදුදහම තුළින් බුදුදහමෙන් ආවාසිය අරගෙන අපි ඒ සිත දිනු කරන්න පුළුවන් ඉහළම මට්ටමට අපි දිනු කරන්නට ඕන. ඒ වගේම හිතේ ලක්ෂණ එන්නෙම වැඩි කර ගන්නට ඕන. හිත ලක්ෂණට පිපෙන මලක් වගේ හැමදාම තියා ගන්නට ඕන අපි. ඒ පිපෙන මල පින්නතුනි දිගටම පිපිපි තියෙන මලක් ඒක පරවෙන මලක් නෙවෙයි. ඒ මල හැමදාම විකසිත වෙමින් තියෙන්නේ ඒ මල පිපිලා අවසන් වෙන කවද්ද? රහත් වෙච්ච දවසට. ඊළඟට ඒ මල අනිත් එක රහත් වුණාට පස්සේ ඉතුරු ජීවිත කාලය නොමෙහෙ තියෙනවා අපි පිරිමන් පානකම්. අන්න එවැනි සිතක් තමයි අපි හදාගන්නට ඕන. ඒ ලක්ෂණ සුවඳවත් හිතට පින්නතුනි ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ අරමුණු තුළින් කිසියම් කෙනෙකුට ඒ හිතේ ලක්ෂණ ඒ හිතේ පැහැපත් බව පැහැර ගන්න බැරි විදියට අපි ස්ථාවර හිතක් අපි හදා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි අපි ලැබපු මේ දුර්ලභ මනුස්සාත්ම භාවයෙන් අපි නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ. එහෙම වුණොතින් තමයි අපි මේ ධර්මයේ ලෝකෙට අවබෝධ කර දෙන්න විශාල කැපවීමක් කරපු බුදුරජාණන් වහන්සේට අපි නියම විදියට ගරුකා වෙන්නේ අපි එහෙම හිත දිනු කරෝති. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාමුදුර සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට අපි ජීවිතේ කරන්න පින්නතුනි වටිනාම දේවල් තමයි අපි කරන්නේ. ලාමක දේවල් නෙවෙයි කරන්නේ අපි. අපි පින්නතුනේ සුළු දෙයක් කළා ප්‍රතිඵල වැඩිම දේවල් තමයි අපි කරන්නේ. ඒක තමයි බුද්ධ ශ්‍රාවකෙන් ඉතිරි ලක්ෂණය. සාමාන්‍ය ලෝකේ කෙනෙක් දරුවෙක් හදලා දරුවෝ ටිකට උගන්වලා සාමාන්‍ය විදිහට මේ යනවා. ඇතැම් විට සමන් එක එකට ඉන්න ඥාති මිත්‍රාදීන් දැස් එක සලකනවා. නමුත් අපි පින්නතුනේ අපේ දරුවෝ පෝෂණය කරන ගමන් අපි අපේ හිත දියුණු කරගන්නවා. අපේ ජීවත් වෙන මෞදේ මාපියන් විතරක් නෙවෙයි අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. මේ ආසභාවය අමලට සාතරට විතරක් නෙවෙයි අපේ කල්ප ගණන් අපේ අතීත මවුරු පියවරුන්ට පින් වැඩෙන විදිහට අපි ඉන්නවා. ලෝකයේ අනිත් මිනිස්සු තමගේ දරුවන්ට උගන්වලා මේ අවුරුදු 50 60ක් විතර සාර්ථක කරනවානේ. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකෙන් හිටිට අපේ දරුවන්ට අධ්‍යාපනයේ කෑම බීම ටික දෙන විතරක් නෙවෙයි අපේ දරුවන්ගේ සසර ගමනම සුවපත් වෙන විදිහේ දහමකුත් ඒ දරුවන්ට අපි ලබා දෙනවා. සාමාන්‍ය ලෝකෙ කෙනෙක් මිය යන්නේ මිය ගියාට පස්සේ නොවටිනා ශරීරයක් බවට පත් වෙනවා. අපි පින්නතුනේ මනස දිනු කරලා සිත දිනු කරලා අපි මිය යන්නේ අපේ මිය ගියපු ශරීරයටත් ලෝකෙ මිනිසුන්ගේ දෑත් එකතු කරන මට්ටමට වන්දනා කරන මට්ටමට අපේ මේ ශරීරයටත් උපරිම ගෞරව ලබා දෙලයි අපි අපේ දෙනෙත් පියාගන්නේ. මේක තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට අපි සිද්ධ කරන්නේ. අන්නේ ගමන් වගේදී පින්නතුනේ අපි බොහෝ විට බුදුදහමෙන් නියම ප්‍රයෝජන ගන්නවාද කියලා පින්නතුනේ අපි නැවත නැවතත් තමන් ගැනම ආවර්ජනා කළ නොනින් බලන්නට ඕන. සාමාන්‍යයෙන් ලෝක මිනිස්සු බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ වත්කිලි වෙට්ටිකක් කිරීම, වන්දනාමාන කිරීම, පිරිත් කියීම, උපන් දිනවලට සෙත් ප්‍රාර්ථනා කිරීම, මිය ගියපු කෙනෙකුට පින් අනුමෝදන් කිරීම, මේ වගේ සාමාන්‍ය ආගමික වතාවත් ටිකක් තමයි බොහෝ දෙනෙක් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ. බුදුදහම තුලේ ආගමික ලක්ෂණක් තියෙනව නැත්තේ නැහැ. නමුත් පින්තුනේ ඒ ආගමික ලක්ෂණ ටික ඉක්මවල ගිහිපු දර්ශනයක් බුදුදහම තුල තියෙනවා. සාමාන්‍ය අර ආගමික කටයුතු ටික කළා, සාමාන්‍ය දානමය පින්කම් කරලා, මව් දෙමාපියන්ට සලකලා, යුතුයකම් ටික කළා, රැකිරක්ෂා හොඳට කරලා, ලෝකෙට සේවයක් කළ මීයන් තමයි ලෝකේ ඉන්නේ. අපිත් හිතාගෙන ඉන්නවා නම් අපිත් ඒ ටික විතරයි කරන්න ඕන කියලා පිනුතු නැත්තටම අපි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. බුදුදහමෙන් අපි ප්‍රයෝජන ගන්නා වන්නේ බුදුදහමේ ගැඹුරම තැනින් අපි යථාර්ථය අවබෝධ කරගන්නට ඕන. ඇයි මේ අප කළ යුත්තේ? එහෙම කරන්න ඕන පිනුතුනි අපි මේ සසර ගමනක් මේ යන්නේ. මේ ආත්මභාවයම මේක ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කළා අපේ ජීවිත ඉදිරි පිට තියෙන සැබෑ අභියෝගය මොකක්ද කියලා. අපේ ජීවිත අභියස ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා. එකක් තමයි මහලු වීම කියන එක. හොල්ලෙඩ වීමක් වෙනවා මහලු වීම කියන එක. ඒ වගේම අපේ ජීවිතයේ තියෙන අභියෝගයක් තමයි මරණය කියන එක. මේ දෙකට අපට අනිවාර්යම මොහොත පාන සිද්ධ වෙනවා අපි කැමති උනත් නොඋනත්. ඒ වගේම පින්වතුනි මේ අභියෝග දෙකටත් වඩා බුදුහාමුදුරේ තේරුම් ගත්තා, මාෂ්‍ය අවබෝධ කරගත්තා ඊටත් වඩා ගැඹුරු අභියෝගයක් අපට තියෙනවා. මොකක්ද ඒ අභියෝගය? ඒ අභියෝගයේ තමයි නැවත ඉපදීම සහ ඒ නැවත ඉපදින අවස්ථාවේදී දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. මෙතන අවුරුදු 50 60ක කොහොම හරි ගත කරන්න පුළුවන් වෙනතුනි. මේක මොන ආබාධයක් වෙලා හරි ගුටි කාලා හරි ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් වෙනතුනි මෙතනින් පස්සේ යන තැන පල්ලෙහාට ගියොත් මේ වගේ අවුරුදු ගණන් වල ඉන්නේ නැහැ. මේක කල්ප ගණනින් ඒකට ගෙවන්න වෙනවා, ගත කරන්න වෙනවා. අන්න ඒ අනුතරින් බේරන්න තමයි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අනේ මගේ හිත හුඟා පිරිසිදුයි, මං කිසිම දෙයකට ඇලීමක් නැහැ, මං කාත්යකවත් සමනාපයක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එහෙම හොඳයි පෙනුතුනි, එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් අදාප දෙයකට කැමති නැහැ කිව්වට පෙනුතුනි ජීවිතේ ඕනම අවස්ථාවක දෙයකට කැමති වෙන්න පුළුවන්. අදාපි කෙනෙක්ගේ කමනාප නැහැ කියලා කිව්වට පින්නතින ඕනම වෙලාවක සිට ගැටෙන්න පුළුවන් කෙනෙක් එක්ක. අපි මුලින් සඳහන් කළා තියෙනවා මේ පින්නතුන්ගේ පෝෂණ මාලිකාව ගැන. කෝසල මාලිකාව කියලා කියන හුඟක් බනහපු කෙනෙක්. කෝසල මාලිකාව කියන්නේ කියන හුඟක් පින්කම් කරපු කෙනෙක්. එහෙම කෙනෙක් පින්නොතන විශේෂයෙන් කෝසල රහිතමා මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අසද්දෘශ මහදානය දුන්නා. අසද්දෘශ කියන්නේ අසම සමදානියක් දුනේක එක සම්බුදු සසුනක එක්කෙනෙකුට එකවරක් විතරක් දෙන්න පුළුවන් දානයක්. ඒ අසද්දෘශ දානය කියලා කියන්නේ පින්නතුනි ඒ වන විට ලෝකේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා සියලුම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එක තැනකට රැස්සලා උන්වහන්සේලා කැමති සියලුම කටිපාසුකම් වලින් පරිත්‍යාග කරන දානි. පින්නතුනි එවැනි මහා අසද්දෘශ දානයට සක්‍රීය ලෙස දායක වෙච්ච කෝසල මල්ලිකාවටවත් පින්නතුනි සුගතියක් ලබන එක පහසු නෑ. ජීවිත අවස්ථාන මොහොතේ ඇතිවෙච්ච රාග සිතුවිල්ලක ඒ සිතුවිල්ල ඉස්මතු වෙලා ඈත ටික කලකට හරි අපාගත වෙන්නට සිද්ධ වුණා. හැබැයි ඒ කරපු පින්කම සංසිද්ධියට ඉක්මනින්ම නැවත සුගතියට ආවා. නමුත් මෙවැනි අනතුරක් අපේ ජීවිත තුළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ පින්නතුන් දන්නවා ධර්මාශෝක රජතුමා ගැන. එතුමා විශාල ශාසනික සේවයක් කළා. විහෙර විහාරස්ථාන 84,000ක් කළා. ලෝක රටවල් 9කට බුදු දහම ව්‍යාප්ත කළා. තුන්වෙනි ධර්ම සංගායනා පැවැත්තුවා. තමන්ගේ දරුවෝ දෙන්න සාසනික පූජා කළා. මෙවැනි සේවයක් කරපු අශෝක රජතුමා පින්නතුනි ජීවිතය අන්තිම මොහොතේ ඇතිවෙච්ච අමනාප සිතුවිල්ලක් හේතුවෙන් අර උපස්ථාන කරමින් හිටිය කෙනෙක් ඇතින් සිදු වෙච්ච පොඩි අඩුපාඩුකමක් කිං හිත ගැටිලා පින්නතුනි ඔහුට ටික කලකට හරි දුකද ගන්න වෙන උනා. පින්නතුනි මෙවැනි තත්ත්වයක් මත අපට වුණත් මෙවැනි තත්ත්වයක් අත් වෙන්න පුළුවන්. එනිසා මෙන්න මේ තත්ත්වයෙන් මුදවලා අපි වඩාත්ම ඉහළ තලයකට අපේ මනස පත් කරන්ටයි අපට ඇතැම් විට සෝවාන් වෙන්න බැරි වුණත් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන අනිවාර්යයෙන්ම සුගතිගාමී මානසිකත්වයට පත් කරලීමේ දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අප මුලින්ම සඳහන් කළ කිනෝ පිනතුනි අපට ජීවත් වෙන්න කාලේ අපට සිහින පේනවා. අපට හීන පේනවා නේද? ඒ හීන පෙනෙද්දි පිනතුනි ඒ සිහිනවලදී පේන්නේ තමන්ට මේ ජීවිත කාලයේ අත්දැකීම් ටික තමයි සිහිනවලදී පේන්නේ. දැන් විශේෂයෙන් අලුත් රටකට ගියාම අවුරුදු ගාණක් යනකම් ඒ අලුත් රටේ සිහින පේන්නේ නැහැ. දැන් අපට තාම ඇමරිකාවේ සිහින පේන්නේ නැහැ. තාම ලංකාවේ සිහින තමයි පේන්නේ. පාරේ කණිත් පැත්තේ යන විදිහට තමයි තාම පේන්නේ සිහිනවලදී. මෙහෙ සිහින පේන අවුරුදු ගාණක් යනවා පින්නතුනි. කෙසේ වෙතත් පින්නතුනි අපට ජීවිත කාලයේ පේන්නේ මේ ආත්ම භාවයේ සිහින විතරයි. ඒ විතරක් නෙවෙයි ඒ සිහින තෙනෙද්දි පින්නතුනි සිහිනෙන් බය වෙන එකදී අනේ මට බය වෙන්න බෑ කියලා සිහින පාලනය කරන්න බෑ අපට. සිහිනේ ස්වභාවය මේකයි. ඒ වගේම පින්නතුනි ඒ සිහිනට වඩා ප්‍රබල ස්ථානයක් අපට එනවා ජීවිතේ. ඒ තමයි ජීවිතයේ අවසාන මොහොත. ඒ ජීවිතයේ අවසාන මොහොත කියලා කියන්නේ පින්නතුනි හිතන්න එපා මෙයා සම්භාවයේ කරපු කියපු දේවල් ටික විතරේ හිතරෙන්නේ කියලා. ඒ වෙලාවට පින්නතුනි අතීත ආත්ම භාවවල ඔක්කොම දොරවල් ටික එක විට ඇරලා කල්ප ගණන් අතීත ආත්ම භාවයන් එක ලයින් එකකට එන ඔක්කොම ටික. ඔක්කොම ටික ඇවිල්ලා පොතනින් හරි තැනකින් කුසලයක් හෝ අකුසලයක් ප්‍රබලකක් ඉස්මතු වෙනවා. අර ලොතරැයි අර බෝලේක පාර උඩට එනවා. එතෙන්ද පින්නතුනි මේ ආත්ම භාවයේ කරපු කර්මයන් විතරක් නෙවෙයි කල්ප 500කට කලින් කරපු කුසලයක් ඉස්මතු වෙලා සුගතිගාමී වෙන්න පුළුවන්. කල්ප 100කට කලින් කරපු අකුසලයක් ඉස්මතු වෙලා දුගතිගාමී වෙන්නත් පුළුවන්. අන්න එවැනි මනසක් තමයි අපිට තියෙන්නේ. අන්න එවැනි සත්‍යයක් මත බුදුහාමුදුර අපට දේශනා කළා ඒ අනතුරෙන් බේරෙන්නට. බුදුදහමේ මුලින්ම දේශනා කරන්නේ දුගතිගාමී මාර්ගයෙන් බේරිලා අපාගත මාවතින් බේරිලා සුගතිගාමී මාවතේ මුලින්ම දේශනා කරන්නේ. ඒක කියනවා සග්ග මග්ග කියන. ස්වර්ගගාමී මාර්ගය කියලා. අන්නේ ස්වර්ගගාමී මාර්ගයේ පින්නතුනි ප්‍රධානම ලක්ෂණයක් තමයි තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙනට ඕන. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ජීවිතේ ඉහළම තලයකට පත්වලා තියෙනට ඕන. තමන්ට ජීවිතයේ එදිනෙදා කටයුතු ගැන සිහිපත් වෙද්දී තමන් කල්පනා කරලා බලන තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙන දේවල් වලින් ඉහළම තියෙන්නේ මොනවද කියලා මේකෙන් තමන්ට හිතා ගන්න පුළුවන් තමන්ගේ සුගතිය කොතනද කියලා. දැන් තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ දේවල් ටිකක් එකට ලිස්ට් එකකට දැම්මොත් තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, කරන උපාධිය වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ රූප සම්පත්තිය ලස්සන තියාගන්න දරන උත්සාහය වෙන්න පුළුවන්. මේ ඔක්කොම ලිස්ට් එක ලියන්න එකට. ඒ ලිස්ට් එක ලියලා පින්නතුනි, ඒ ලිස්ට් එකේ බලන්න ශ්‍රද්ධාව කොතනද තියෙන්නේ කියලා. ඒ ලිස්ට් එකේ බලන්න කුසල් කරන්න දරන වීරිය කොතනද තියෙන්නේ කියලා. ඒ ලිස්ට් එකේ බලන්න සම්මා සතිය දිනු කරන්න කොතනද ඒ ලිස්ට් එකේ තියෙන්නේ කියලා. ඒ ලිස්ට් එකේ බලන්න සමාධිය සමාධිමත් බව සඳහා කරන කාලය කැප කිරීම ඒ කොතන අංකෙද තියෙන්නේ කියලා. ඒ ලිස්ට් එකේ බලන ප්‍රඥාව හේතුඵල ධම අනිත්‍යතාවයේ නුවණින් දකින ලෙවල් එක කොතනද තියෙන්නේ කියලා. ඔන්න මේකෙන් තමන්ට හිතා ගන්න පුළුවන් තමන් සසර ඉන්න මට්ටම සහ මරණයෙන් පස්සේ සත්‍විතරක් නෙවෙයි මෙයා ස්වභාවයේ තමන් කොයිතරම් සතුටින් ගත කරන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ දැන් කරන රැකියාව තමන්ගේ දරුවන්ට කරන සැලකිල්ල ප්‍රමුඛත්වය අඩු කරනවා කියලා. දරුව වෙනුවෙන් 60% කාලය කැප කරනවා නම් ඒ 60%ම කැප කරන් පොඩ්ඩක්වත් අඩු කරන්නේපා. ඒක එහෙමම තිබෙද්දී අපට තියෙන්නේ අර පල්ලෙහා දැනට තියෙන සද්ධා විරි සමාධි පඤ්ඤා ටික ටිකෙන් ටික උයලට ගන්න එක. ඉහළට ගන්නකොට තියෙන වාසිය තමයි ඒ ටික විතරක් නෙවෙයි උඩට යන්නේ. අර දරුවන්ගේ කටයුතුත් එක්කමයි උඩට යන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ටිකට ප්‍රමුඛත්වය දෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ආයුෂ වැඩි වෙනවා, වර්ණේ වැඩි වෙනවා, නිරෝගී භාවය වැඩි වෙනවා, හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුර ලැබෙනවා, ලෙඩ දුක් වෙන්න තියෙනවා ඒව වැළකෙනවා. අතීත කර්ම ශක්තියෙන් අකුසල කර්ම ශක්තියෙන් අපල උපදර වෙන තිනම් ඒව වැළක් වෙනවා. මේ ඔක්කොම පහසුකම් ටිකක් එකයි වැඩි වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම විතරක් දෙලේ වැඩි වෙන්නේ. මෙන්න මේ தත්ත්වය ඉහෙලට දිනු කරලා ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන එක ප්‍රමුඛත්වය කියන එක. නිතරම Tamanta බුදුමාහතුරාගේ බුදුගුණයන් සිහිපත් වෙන ධර්මෙහි ගැඹුරු කාරණාවක් සිහිපත් වෙන සරියොත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් වන සංකල්පනාවක් තමන්ගේ හිතේ නිතර දැව පිළිරැව දෙන්නට ඕන. එහෙම නැත්නම් මතක් වෙන්නේ වැරදි වැඩ කරපු කවුරුහරි ගැන තමයි, දේශපාලඥයෙක් ගැන, පිරිත් පුද්ගලයෙක් ගැන, කිරේ ගියපු කෙනෙක් ගැන, එළුම් ගහට නියම වෙච්ච කෙනෙක් ගැන. ඒක තමයි ජීවිතේ වැඩිපුර කතා වහ කරන්නේ. පින්තුනි ඒව එන්නම පල්ලෙහාට එන්න ඕනේ වගේ අකුසල සිතුවිලි සිදුවෙන දේවල්. තමන්ගේ කුසලයේ දිනු වෙන එකට වැඩිපුර ප්‍රමුඛත්වයක් දෙන්නට ඕන. ගිහිල්ලා ගිහිල්ලා පිනුතුනි ඉහළටම යනකොට ඉහළම තලයේ තියෙන්නේ කෙටියෙන් කියනවා නම් සති සම්පජඤ්ඤය කියන කාරණේ දෙක. සිහිය සහ නුවණ කියන කාරණය ඉහළම තලයට පත් කරගන්නවා. මෙන්න මේ සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් ඉහළම මට්ටමට සමාපත් වෙනවා කියන්නේ නිකන් නෙවෙයි පත් වෙන පිනුතුනි. අභ්‍යන්තර මහා ලොකු සතුටකුත් එකයි එකපත් වෙන්නේ. ඒ සතුට මනසට විතරක් නෙවෙයි පිනුතුනි, ඒ සතුට තමන්ගේ මුළු ශරීරයටම දැනෙනවා. බොජ්ජංග ධර්මවල කියන පස්සදි සම්බොජ්ජංගය කියලා තමන්ගේ මේ ශරීරය පැහැල් වෙන මට්ටමට යන ශරීරය ලස්සන මලක් වගේ වෙනවා. තමන්ගේ ඉන්ද්‍රියන් පුරා ප්‍රසන්න වෙනවා. තමන්ගේ ඇස්පිය ගැසීම පවා පිනුතුනි සංවරය සාන්ත බවක් සැනසීමක් තමයි තියෙනවා. මේක තමයි පින්නතුනි ධර්මයෙන් ලැබෙන අපට ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභයේ ආශිර්වාදයේ අනිසංසය. මෙන්න මේ සත්‍යයට පත් කරගන්න තමයි පින්නතුනි බුදුහාඳුරන්ගේ හැම දවම් පදයකින් අපට අනුශාසනා කරන්නේ. මේ සත්‍යයට පත් වෙන පින්නතුනි අපට ලැබෙන ලොකුම වාසිය තමයි අපි මහලු වෙනකොට ඒ මහලු වීම කියන කරුණෙන් වෙන දුකෙන් අපේ මානසික පීඩනය අඩු වෙනවා. මේ තත්ත්වයට පත් වෙන පිනතින අපට ලෙඩ දුක් වලින් එන කායික වේදනා දැනෙන ගති අඩු වෙනවා. මේ ස්වභාවයට පත් වෙන අපේ ළඟම ඥාතීන් දුරස් වෙනකොට අපේ හිතේ ඇතිවන කම්පනය දුක එන්නෙම අඩු වෙනවා. බාහිර සම්පත් නිසා පිනතුනේ, බාහිර පුද්ගලයන් කෙරෙහි, ද්‍රව්‍යයන් කෙරෙහි, තනතුරු ආදී කෙරෙහි තමන් දැනට දක්වලා තියෙන ප්‍රමුඛත්වය පින්නතුනේ එන්න එන්නම අඩු වෙලා තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තරම තමන් හැරෙනවා. එන්න එන්නම නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපිට සතුට තියෙන අනිත්‍යය හිනාවනෝතින් අනිත්‍යය කතා කරවතින් බැරි වෙලාවත් අනිත් කෙනෙක් හිනානවනෝතින් කතාන කරවතින් අපිට තින්කන් හිතට හරි දුගයි ඉඳපස්සේනේ අපි තනි වෙලා වගේ බැරි වෙලාවත් ෆෝන් එකේ හැම දවසක්වත් පාවිච්චි නොකර හිටියොත් අපිට පෙන්නේ පින්නතුනි මුළු ඇස් දෙකම අන්ධ වෙලා කන් දෙකක් බිහිරුණා වගේ කියලා. විඳ දරා ගන්න බැරි මට්ටමට අපි ගිහිල්ලානේ. පින්නතුනි ටිකෙන් ටික පොඩ්ඩක් අඩු ගානේ පැයක්වත් ඒක ඔක්කල තියන්න බලන දවසකට. ඒත් එක පින්නතුනි අභ්‍යන්තරයෙන්ම තමන්ගේ අභ්‍යන්තර සතුටෙන්ම තමන් ජීවත් වෙන උත්සාහ කරන්න. ඒක තමයි බුදුහාමර දේශනා කළේ අත්ථ දීපා බික්කවේ විහෙරත් සරණානාඤ්ඤ කරණ. තමන්ට සැබෑ පිළිසරණ තියෙන්නේ තමන්ටමයි. තමන්ගෙමයි ඒ පිළිසරණ ලබන්නේ. ධම්ම දීපා බික්කවේ විහෙරත් ධම්ම සරණානාඤ්ඤ කරණ. ධර්මයෙන් තමයි ඒ පිළිසරණ අපට ලැබෙන්නේ. ධර්මයේ පහනක් දිවිනස් කරගන්නට ඕන අපි. අන්නේ විනි ආකාරයට පින්තුණි අපේ දිවි මඟ පහන් කිරීමට හේතු වන සූත්‍රයක් තමයි අද අප තෝරාගත්තේ. මේ සූත්‍රයේ පින්තුණි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. ඒ සූත්‍ර වලින් අවසාන සූත්‍රය තමයි මේ සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම ප්‍රමාණයේ සූත්‍රය තුලත් වෙන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ එන අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය කියන වචනයෙන් පින්නතුනි තේරුම් කීපයක් පද කීපයක් බුදුදහම විස්තර වෙනවා. එකක් තමයි සද්ධා විරිය සත සමාධි ප්‍රඥා කියන එකත් ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ වගේම ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඒවාටත් ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ වගේම ස්ත්‍රී භාවය පුරුෂ භාවය ආදී කාරණා වලට ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ ඉන්ද්‍රිය කරුණ අතරින් මේ සූත්‍රය විස්තර කරන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය හය ගැනයි මේකින් කියන්නේ. නැත්තම් ආයතන ගැන. පින්නතුනි කොහොමද අපේ මේ ඉන්ද්‍රිය ළඟදී ආයතන ළඟදී දක්ෂ වෙන්නේ කියන කාරණේයි මේ සූත්‍රයෙන් කියන්නේ. අපේ දක්ෂතාවයේ පින්නතුනි ලෝකයේ මිනිස්සු මනින්නේ අපේ අධ්‍යාපන සුදුසුකම් වලින්. අපේ GPA එක හුඟක් වැඩි නම් අපි හුඟක් උගත් අය කියලා හිතනවා. අපේ IQ පරීක්ෂණයේ IQ ටෙස්ට් එකෙන් ලකුණු ඉහළ නම් ලෝකයේ මිනිස්සු හිතනවා අපි හුඟක් බුද්ධිමත් කියලා. නමුත් පින්නතුනි බුදුදහමෙන් ඊට වඩා ගැඹුරින් ජීවිත දෙස බලනවා. මොකද අපේ GPA එක හුඟක් වැඩි වුණත් අපේ IQ එක වැඩි වුණත් පින්නතුනි අපේ තෘෂ්ණාව වැඩි වෙලා නම් තියෙන්නේ. අපේ දෘෂ්ටි වැඩි වෙලා නම් තියෙන්නේ. අපේ මාන්නය වැඩි වෙලා නම් තියෙන්නේ. පින්නතුනි අපි සාර්ථක වෙලා නැහැ. අපි නියම විදිහේ මානසික සතුටට ඇරිලා නැහැ. බුදුදහමෙන් සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ ආයතන කුසලතාවය, ඉන්ද්‍රිය දක්ෂතාවය. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ළඟදී අපි කොයිතරම් දුරට දක්ෂද කියන කාරණේ මතයි බුදුදහමෙහි දක්ෂතාවය තීරණය කරන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් විඳිනකොට, කයට පහසක් ලැබෙනකොට, මනසට ධර්මාලම්බන එනකොට හිතන්නේ කොහොමද? ඒ වගේම බුද්ධ ශ්‍රාවකේ සැබෑ ලෙසම චිතුතු ක්‍රමය මොකද්ද කියන එකත් අපි පැහැදිලිවම දැනගන්නට ඕන. සාමාන්‍ය ලෝකෙ දෙපින්න තුනේ ඇත්තම දැනුත් අපි එහෙම තමයි. ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ ඇස මගේ ඇස මෙතන තියෙනවා, ඇසෙන් අර රූපය පේනවා, ඒ රූපය පේන කලින් රූපය තිබ්බා, මම ඇස වහගත්තා, රූපේ හැම තියෙනවා. ශබ්දයක් මං කනෙන් අහනවා, ඒ ශබ්දේ කලින් තිබ්බා, මට ශබ්දය ඇහුණා, ඇහුණට පස්සේ ඒ ශබ්දය ඉතුරු වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ හිතන ක්‍රමය. දැන් මේ තත්ත්වෙ ඉඳගෙන තමයි අපි පින්කම් කරන්නේ. ස්වාමීන් වහන්සේට දන් දෙන්නේ, භාවනා පන්තියට එන්නේ, වන්දනා ගමයි යන්නේ, අනිත්‍යයට උදව් කරන්නේ, මෞදෙම වෙන සලකන්නේ, ඔක්කොම මේ විදිහ තියාගෙන තමයි අපි. මුල් අවස්ථාවේදී පින්නතුනි අපි පුණ්‍ය කර්ම කරන්නේ මේ මට්ටමේ ඉඳගෙනමයි. මෙන්න මේ සත්‍යයද කියනවා අවිද්‍යාව කියලා. අපි එච්චර මෙහෙම කියනකට කැමතිත් නැහැ නේද අපි අවිද්‍යාවෙන් ඉන්නවයි කියලානේ. නමුත් පින්නතුනි බුදුහාමුදුර අපි විශ්වාස කරන නිසා අපට මෙහෙම කියන්න සිද්ධ වෙනවා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ දර්ශනෙන් අපි ඉන්නකම් අපි ඇහැට දැකපු රූපය දකින කලින් තිබුණා, ඒ දැකපු ඇහැත් කලින් තිබ්බා, දැක්කට පස්සෙත් මගේ ඇහැ ඉතුරු වෙනවා. ඒ දකිනකොටම ඇහෙන් දකින දේ කනෙන් අහන්නත් පුළුවන්, අල්ලන්නත් පුළුවන්, ගඳ සුවඳ විඳින්නත් පුළුවන්, දිවෙන් රස විඳින්නත් පුළුවන්, හිතෙන් හිතන්නත් පුළුවන් කියන අනිත් පැත්තට ඒත් එකම හිතනවා. මෙන්න මේ හිතන විදියට බුදුදහමේ කියන අවිද්‍යාව කියලා. මේ දර්ශනේ ඉඳගෙන හිටියට පින්නතුනි බය වෙන්නත් අපි අපඟත වෙන්නම නැහැ. මේ අවිද්‍යාව ඉඳගෙන තමයි පුඤ්ඤාවේ සංඛාර, අපුඤ්ඤාවේ සංඛාර, ආනෙන්ජාවේ සංඛාර කියන තුනම කරන්නේ අපි. අකුසල කරන්නේත් මේ දර්ශනේ ඉඳගෙන, පින්කම් කරන්නේත් මේ දර්ශනේ ඉඳගෙන, ධානය වඩන කෙනා ධානය වඩන්නේත් මේ දර්ශනේ ඉඳගෙනමයි. බුද්ධ ශ්‍රාවකයන් නෙවෙයි වෙන ආගමික අය. ආලාර කාලාම, බුද්ධකරම් පුත්ත, අසිත තාපසයා මේ හැම දෙනෙක්ම ධානය වඩලා බ්‍රහ්ම ලෝකෙත් ගියේ මේ දර්ශනේ ඉඳගෙනමයි. දැන් අපට මේ අපි මේ සංසාරාවෙත් මේ දර්ශනේ ඉඳගෙනමයි. මේ අපි වාසනාවන්ත උපතක් ලැබුවේ, හොඳ දරුවෝ ලැබුණේ, හොඳ ස්වාමි භාර්යාවන් ලැබුවේ, හොඳ නිවෙස් ලැබුවේ මේ පිනේ තුල ඉඳගෙනම තමයි. හැබැයි අවිද්‍යාවමයි. ඒ අවිද්‍යාවේ ලක්ෂණය මොකද්ද? ඒ පින්කම ආයසංච විදියට පහසු ගන්න ටික ලැබෙනවා, හොඳ දරුවෝ ලැබෙනවා, මෞදේමක් මේ ලැබෙනවා. හැබැයි මේ පින්කම ආයසංචේ විතරක් නෙවෙයි ලැබෙන්නේ. පිනයන් සංස්කෘත විදියට හොඳ දරුවෝ මෞදේමව පියන් සහෝදර සහෝදරයන් ලැබෙනවා. ඒ ටික විතරක් නෙවෙයි ලැබෙන්නේ. ඒත් එක්ක යාගේ මරණ දුක වෙනවා, ලෙඩ වෙන දුක එනවා, වෙන්වීමේ දුක, ඒ ටිකත් ඔක්කොම එකයි එන්නේ. අරක විතරක් වෙන් කළ නෙවෙයි එන්නේ. ඒක තමයි මේ ස්වභාවයේ ලක්ෂණය. දැන් අපි රුවන්වැලිස් සෑයට කරපු පින්කමක් සිහිපත් කරලා ඇතැමිට දිවි ලෝක යන්න පුළුවන්. ඒ දිවි ලෝකේ කියන්නේ නැත්නම් නැවත මනුස්ස ලෝකයට ආවත් ඒකේ සපානිසංශ විතරක් මෙලිය අපට ලැබෙන්නේ, අනේ දුක් ටිකක් එකයි අපට ලැබෙන්නේ. ඒක තමයි මේ අවිද්‍යා සාගතව සිදු කරන කුසල කුසල කර්ම ශක්තියින් දෙකෙහිම ලක්ෂණය. මෙන්න මේ දර්ශනය තුළ ඉන්නකොට කියන්නේ පින්නතුන් ලොකු අන්ධකාරයක ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකේ දැඩි අන්ධකාරයක් තියෙනවා. අපි කලින් සඳහන් කළේ තියෙනවා අර අන්තරීක්ෂය කියලා. සමහර ග්‍රහලෝක තියෙනවා සූර්යාලෝක නොවැටෙන වෙනත් ග්‍රහලෝක වලට ආවරණය වෙච්ච ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක වලට ඇතැම් විට අවුරුදු මිලියන ගණන් ඒවට ආලෝකය නැහැ. සාමාන්‍ය විද්‍යාඥයන් කියන්නේ ආලෝකය නැත්නම් වතුර නැහැ, වතුර නැත්නම් ශාක නැහැ, ශාක නැත්නම් ඒ වගේ ජීවීන් නැහැ කියලානේ. ඒ විද්‍යාඥයන්ට අහුවෙන උපකරණ වලට ඒවලන් කියන දේ. නමුත් විනෝදනේ බුදුදහමෙන් කියනවා එවැනි තැන්වල සත්‍යයන් ඉපදෙනවා කියලා. ඒ ඉපදෙන සත්‍යයන් අඳුරේ ඉපදෙනවා, අඳුරේ ජීවත් වෙනවා, අඳුරෙම මිය යනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නම් ඊට වඩා අන්ධකාරයක් තමයි මෙන්න මේ තමන්ගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට දකින්නහන දේවල් කලින් තිබ්බා. ඒ අත්දැකීම ලැබෙන වෙලාවෙත් තියෙනවා, ලැබුණට පස්සේ ඉතුරු වෙනවා කියන දේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් මුදවලා නියම මට්ටමට, නියම දර්ශනයට අපේ බුද්ධිය නියම මාවතට යොමු කරවීම තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි අපි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ මෙන්න මේ ආයතන පිළිබඳව, ඉන්ද්‍රිය පිළිබඳව, ස්කන්ධ පංචකය පිළිබඳව, ධාතු පිළිබඳව හැබෑ නුවණ ලබා දීලා ඒක ඇත්තටම මොකද්ද වෙන්නේ කියන නුවණ අපට ඒ තුල රඳවලා අන්න ඒ නුවණ තුල අපේ සිහිය සහ ඥානයේ යෙදවීමයි බුදුදහමේ කරන්නේ. එතකොට විදර්ශනා ඥානයේ නැමැති වාහනේ යන්නේ කෝච්චේ යන්නේ මෙන්න මේ විදර්ශනා නුවණ කියන රේල් පාර දිගේ තමයි යන්නට ඕන. ඒ නිසා තමයි බුදුහාමර දේශනා කළේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. ආස්වාශ්‍රය කිරීම විමුක්තිය මෙන්න මේ දර්ශනය දන්න කෙනාටයි මේ දර්ශනය දකින කෙනාටයි මම අනවන්නේ කියලා. කෙලෙස් ප්‍රහීණ කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දර්ශනය මුලින් අහලා දැනගන්නට ඕන. ඊට පස්සේ දර්ශනය තමන්ගේ ජීවිත අත්දැකීමක් කරගන්නට ඕන. ඒක ජීවිතය තුළින්ම දකින්නට ඕන. මුලින් දැනගන්නට ඕන. ඒකට කියනවා සුතමේ සංඥාව කියලා. ඒ ආපු දේ භාවනාවේ සංඥාවෙන් තමන්ගේම ජීවිතය තුළින් විනිවිද දකින්නට ඕන. මෙන්න මේක තමයි පින්නතුනේ අපට ධර්මය තුළින් සිදු කරන්නේ. මෙන්න මේ මැක්කමේදී පින්නතුනේ අපේ ඉන්ද්‍රිය වලට කුමක්ද වන්නේ කියන එක පිළිබඳව තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් කරුණ සඳහන් වන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා උත්තර කියලා මානවකී. මොහොය වෙල බුදුහාඳුරන්ට වැන්දේ නැහැ. බුදුහාඳුරත් එක්ක සුහදව කතා කරලා පැත්තකම වාඩි වෙලා හිටියා. වාඩි වෙලා නවස්සාවේදී බුදුහාඳුරෝ මේ තැනැත්තාගෙන් අහනවා උත්තර. උත්තර කියන්නේ නම මෙයාගේ. උත්තර දෙන්න නෙවෙයි මෙය. ඔව් උත්තර කියන මානවකෙන් අහන උත්තර. ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය සංවරේ ඉන්ද්‍රිය භාවනාව සඳහන් කරනවාද දේශනා කරනවාද කියලා. ඔබේ ගුරුවරයා කියන්නේ තේසාගමික ශාස්ත්‍රවරේ. ඒ ශාස්ත්‍රවරයා ඔබගේ ගුරුවරයා ඉන්ද්‍රිය සංවරේ ඉන්ද්‍රිය භාවනාව කොහොමද ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද කියලා හෙව්වා. උත්තර කියනවා ස්වාමීනි ඔව් මගේ ගුරුතුමා ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව ගැන කියනවා කියලා. ඊට පස්සේ බුදුහාඳුර නැවත ප්‍රශ්න කරනවා උත්තර කොහොමද ඔබේ ගුරුවරයා මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කියලා. එතකොට මොකද කියන්නේ? ඔහු කියනවා ස්වාමීනි මගේ ගුරුවරයා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කියන්නේ ඇහෙන් රූප බලන්න එපා කනෙන් ශබ්ද අහන්න එපා කියලා කියන්නේ කියලා. ඔන්නෝම මගේ ගුරුතුමා මට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කියලා. බුදුහාඳුරෝ එහෙම කිව්වට පස්සේ බුදුහාඳුර නැවත අහනවා එහෙනම් උත්තර ඔයි උපතින්ම අන්ධය උපතින්ම බිහිරියයි භාවිත ඉන්ද්‍රිය පුද්ගලෝද කියලා. ඇයි ඒ අය කිසියම් රූපයක් බලන්නේ නැහැ කිසියම් ශබ්දයක් අහන්නේ නැහැ එහෙනම් ඒගොල්ලන් මොණිවරු වගේ නේද කියලා. එහෙනම් ඒගොල්ලන් භාවිත ඉන්ද්‍රිය පුද්ගලෝ නේද කියලා ඇහුවා. ඊට පස්සේ මේ උත්තර මොකද කියන්නේ? ඔහුට උත්තර දෙන්න බැරි වෙනවා. ඔහුට කියන දේ ඔහු බිම බලාගෙන ලැජ්ජායෙන් වගේ ඉන්නවා. එතකොට පින්නතුන් එතන ළඟ හිටිය ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි බුදුහාරීට කලින් සඳහන් කළා ආනන්ද ආර්ය විනයෙහි සම්බුදු සසුනක ඉන්ද්‍රිය භාවනා කියන්නේ මේට වඩා වෙනස් දෙයක් කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙනම් ස්වාමීනි දැන් ඒකට කාලය ඒකට සුදුසු මොහොත එහෙනම් ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව දැන් දේශනා කරන්න කියලා. මෙන්න මෙතනින්නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සම්බුදු සසුනට ආර්ය විනයෙහි ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව කොහොමද කියලා දේශනා කරනවා. පින්නතුනි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර රූපයක් දකිනකොට මේ කාමය රාගය ද්වේෂය එන්නේ බාහිරින් කියලා. නමුත් පින්නතුනි බාහිර රූපෙන් නෙවෙයි රාගයවත් ද්වේෂයවත් එන්නේ. ඒ වගේම මේ ඇසෙන්වත් නෙවෙයි එන්නේ. එනිසා තමයි බුදුහාරු දේශනා කරන්නේ නැතේ කාමා යಾನ චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. රාගය නෙවෙයි කියලා. දැන් බුදුහාමුදුර වැඩ සිටි ජේතවනාරාමයේ පාපිස්න සඳහන් කරනවා කහවණු ලක්ෂයක් වටිනවා කියලා. පින්නතුනි එක සාමාන්‍ය ලෝකයට මිලක් වුණාට රහතන් වහන්සේලට ඒක මිලක් වුණේ නැහැ. උන්වහන්සේලා ඒ කැලීමෙන් නෙවෙයි ඒක බැලුවේ. ඒ නිසා ලක්ෂණයට බඩු බාණ්ඩ පරිහරණය කිරීම නෙවෙයි කාමය කියලා කියන්නේ. අපි ඒ දෙසට කොච්චර ඇලීමෙන් ඉන්නවාද කියන කාරණය. රූපේ ලක්ෂණයට තියාගත්තට නෙවෙයි ලස්සන ඇඳුම් ඇඳගෙන නෙවෙයි රාගයේ කාමයේ වෙන්නේ. ලස්සන වාහනයක ගියයි කියලා නෙවෙයි කාමයන් වෙන්නේ. අපි මේ දෙස කොච්චර අපි ඇලීමෙන්ද ඉන්නේ. සමහර කෙනෙක් ඇතැම් විට මහා මන්දිරයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට ඒවට එච්චර ඇලීමක් නැහැ. ඕන වෙලාවක වත්තරෙන්න පුළුවන් මානසිකත්වයක් ඉන්නේ. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් යාර තියෙන්නේ හැරමිටියේ පොලකට්ටය විතරයි. ඒ පොලකට්ට හොරකම් කරන කවුරු හරි ආවොත් ඇතැම් විට මරා ගන්නවා යා. සමහර හිඟන්න එහෙම රණ්ඩු වෙනවනේ නේ. පින්නතුනි එයාට ඇතැම් විට අර මහා මන්දිරයක් තියෙන කෙනාට වඩා අර පොලකට්ටයි හැරමිටියටයි එයා ආසයි. ඒ නිසා බුදුදහමෙන් රාගය ද්වේෂය කියලා කියන්නේ තමන් පරිහරණය කරන බඩු භාණ්ඩෙන් දිහා බලනවා. කෙනෙක් ශරීරයේ කොච්චර වර්ණා කළාද කොච්චර ලස්සනට ඇඳ පැනඳගෙන ඉන්නවද කියන කාරණය මතින් නෙමෙයි බුදුදහමේ රාගය ද්වේෂය පණවන්නේ, කෙලෙස් පණවන්නේ. විසාකාම කියලා කියන්නේ ඉතාම ඉහළ වටිනාකමක් තිබෙන ආභරණයක් පණදපු කෙනෙක්. බන්දුල මල්ලිකාවත් කියන්නේ ඒ වගේ කෙනෙක්. නමුත් ඒ අය ඒ විශාල වටිනාකමක යුක්තේ ආභරණක් මේ ශාසනය වෙනුවෙන්ම පූජා කළා. දැන් බන්දුල මල්ලිකාව තමන්ගේ ස්වාමියා මිය ගිහිල්ලා දරුවෝ ටිකත් ඔක්කොම මිය ගියා. මිය ගිහිල්ලා හිත හදාගෙන හිටියා. එහෙම ඉන වෙලාවේදී හම්බුණා ඊට පස්සේ ආරංචින දවස් කිහිපයකට පස්සේ බුදුහාඳුරෝ පිරන්තාව කියලා. බන්දුල මල්ලිකාව ආභරණය ආරාධන කමිටු වැඩ පූජා කළා. මේකත් වේදන් කළා බුදුහාඳුරගේ ආදාන කටයුතු කරන්න කියලා. ඒ වගේම විසාකාවත් එහෙම ඇතින්න තුනි. ඒ බඩු බාහන පරිහරණය කරන්නේ වල දැඩි ආසාවක් තිබුණේ නැහැ. එනිසා බුදුහමේ දේශනා කරන්නේ නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ලෝකේ ලක්ෂණ දිවල් තිබුණට ඒව නෙවෙයි කාමයන් වන්නේ. අපි සංකල්පේ වශයෙන් අපේ හිතින් ඒ දෙස රාග ද්වේෂන්ව බැලීම තුළින් තමයි කෙලෙස් ඇතිවන්නේ. එනිසා මෙතෙන්දී ආනන්ද හාමුදුරට බුදුහාමුදුර දේශනා කරනවා ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ මොකද්ද කියලා. බුදුහාඳුර ක්‍රමානුකූලව විස්තර කරනවා මේ ශාසනයේ භික්ෂූන් වහන්සේ ධර්ම ශ්‍රවණය කළා දහම් තුලින් අවබෝධය තියෙන භික්ෂූන් වහන්සේ කෙනෙක් කිව්වට ඔබ ගියන් හැටියට අප සිව්වන පිළිතරම තමයි මේ කාරණේ දේශනා කරන්නේ. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වන පිළිස වෙනුමයි මේ කාරණා දේශනා කරන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ සදහම් පණිවිඩය ආපු ශ්‍රාවකය කොහොමද මේ දේශ බලන්නේ? ඇසින් රූපයක් බලලා ඒ බලන රූපයේ පිළිබඳව උට මනාපයක් ඇති වුණොත් කැමැත්තක් ඇති වුණොත් ඒ කැමැත්ත ඔහු බලන්නේ ඒක සංකත දෙයක්, ඕලාරික දෙයක්, පටිසම්පන්න දෙයක් වශයෙන් බලන්නේ. සංකත කියලා කියන්නේ පින්තුණි ඇසෙන් රූපයක් දකිනකොට කුමක්ද වෙන්නේ කියන එක ගැන ඉතාම නුවණින් ඉන්නේ. අපිට රූපයක් දැකලා මනාපයක් ඇති වෙනවා නම් ඒ මනාපය කියලා කියන්නේ අපේ මේ කර්මෙන් ලබා දීපු අතීතයේ කරපු අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර කියන මෙන්න මේ හේතු තුලින් නිර්මාණය වෙච්ච මේ ඇහෙන් බලන ආහාරයනුව විඥානීය සම්බන්ධ වෙච්ච ඒ ඇහෙන් බලන ආකාරය අනුව තමයි ඒකට මනාපයක් ඇතිවන්නේ. අන්නේ මනාපය හෝ දකිනවා මේක සංකත දෙයක්, මේ හේතු නිසා හටගත්තු දෙයක් කියලා මේක දකිනවා. ඕලාරික දෙයක් කියලා දකිනවා, මේක එච්චර වටිනා දෙයක් නෙවෙයි කියලා දකිනවා. පටිච්ච සමුප්පන්න දෙයක් කියලා දකිනවා. හේතු නිසා ඇතිවෙච්ච දෙයක්, හේතු නැති වෙන තැනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඒ දකින්නකොටම මෙයාට අර මනාපය දුරු වෙනවා. මනාපය දුරු වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. ශාන්ත වූ, ප්‍රණීත වූ උපේක්ෂාවේ හිත පිහිටනවා කියලා. ඔහු ගැන සඳහන් වෙනවා ඇතෙන් රූපයක් දැකලා තිබෙන මනාපය හෝ අමනාපය හෝ මනාප මනාප දෙකම මිශ්‍ර සිතුවිල්ල හෝ මෙන්න මේ ඇතිවන සිතුවිල්ල දුරු වෙන උට ගතවන කාලය කොහොමද කියලා සඳහන් වෙනවා. කොච්චර කාලයක්ද ගත වෙන්නේ? ඇහෙන් රූපයක් දැකලා මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙනවා නම් ඇතිවන්නේ ඇසිතිය ගහන වෙලාවක් විතරයි. ඒ තරම් සුළු මොහොතකදී ඒ පිළිබඳව ඇති වෙච්ච ඒ මනාපමනාප ඔක්කොම දුර වෙන තරක් නෙවෙයි ක්ෂණිකව උපේක්ෂාවේ සිට පිටවන. එහෙම වෙන්නේ ඇයි? ඒකාන්තකම ඉතාම සතිමත් බලෙන් ඉන්නේ. අනිත් කාරණේ තමයි ඉතාම නොවනින් වෙන්නේ මේ සිදුවීම ගැන. මේ බලන ආකාරයෙන් අපි පස්සේ නැවත විස්තර කරනවා. කනෙන් ශබ්දයක් අහලා මනාපයක් ඇති වෙනවා නම්, කැමැත්තක් ඇති වෙනවා නම්, අකමැත්තක් ඇති වෙනවා නම්, කැමැත්තට අකමැත්තටයි මැදහත්යක් ඇති වෙනවා නම්, කනෙන් ශබ්දයක් අහලා අන්න ඒ ශබ්දයේ පිළිමනේ ඇති වෙන මනාපෝ අමනාපෝ දුරු වෙන්න ඔහුට ගත වෙන කාලය කොච්චරද? අස්තුරු සැනක් ගන්න මොකද? අස්තුරු සැනක් ගන්න මොහොතකදී ඒ මනාප අමනාප දුරු වෙලා හිත සාන්තව ප්‍රණීතව උපේක්ෂාවේ පිහිටනවා. නාසයට ගඳ සුවඳක් දැනිලා ඔහුට මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙනවා නම් ඒක ඇති වෙලා ඒ සිතුවිල්ල නිරුද්ධ වෙලා හිත මැදහත් වෙන්න උපේක්ෂාවටපත් වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට නෙළුම් පතකට දාපු වතුර බිඳක් පහලට නැමිච්ච නෙළුම් පතකට වතුර බිඳක් දැක්කොත් දැම්මොතින් ඒක ක්ෂණිකව බිමට වැටෙන ගත වෙන කාලය කොච්චරද? අන්න ඒ වගේ සුළු මොහතකදී නාසයේ ගඳ සුවඳ පිළිබඳ ඇති වෙන මනාපානාපෝ උට දුර වෙනවා. දිව ගැන සඳහන් කරනවා, දිවෙන් රසයක් විඳලේත නැත්තාට මනාපයක් හරි නැත්නම් කැමැත්තක් හරි අමනාපයක් හරි ඒ දෙකම මිශ්‍ර වෙච්ච සිටිවිල්ලක් හරි ඇති වෙනවා නම් ඒක දුරු වෙන්න ඔහුට ගත වෙන කාලය කොච්චරද? දිවේ කෙලවර තියෙන කෙලබිඳක් දිවෙන් අයින් වෙලා පොළොවට වැටෙන ගත වෙන ඉතාම සීමිත කාලය වගේ ඉතාම සුළු මොහොතකදී ඒ දිවෙන් රසයේ පිළිමද වැටි වෙච්ච මම මනාපානාව දුරු වෙලා ඔහුගේ සිත උපේක්ෂාවේ පිහිටනවා. ශරීරයට පහසක් ලැබිලා ඒ පහස තුළින් ඇති වෙන මනාපය අමනාපය දුරු වෙන්නට ඔහුට ගත වෙන කාලය කොච්චරද? ශක්තිමත් පුරුෂයෙක් නවපු වතක් දිගාරින්න ගත වෙනව නම් වේලාවක්, දික් කරපු වතක් නවන්න ගත වෙනව නම් වේලාවක්, අන්න ඒ වගේ ඉතාම සුළු මොහොතකදී ඒ මනාප අමනාප දුරු වෙලා සිත මැදහත්ව උපේක්ෂාවේ පිහිටනවා. මේ නුවණැති කෙනාගේ සතිමත් කෙනාගේ සිතට යම් කිසි සිතුවිල්ලක් සිතනකොට ඒ සිතුවිල්ල නිසා මනාපයක් අමනාපයක් මනාප අමනාප භාවයක් ඇති වෙනව නම් ඒක දුරු වෙන්න ගත වෙන කාලය කොහොමද? ඉතාම ගිනියම් වෙච්ච වෙන්න රත් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක් දානකොට ඒ වතුර බිඳ ඉක්මනටම වියලිලා යනවා නම් අන්න ඒ වගේ ඉතාම සුළු මොහොතකදී හිතට ඇති වෙන මනාපන අමනාප දුර වෙලා එයාගේ හිත උපේක්ෂාවේ පිහිටනවා. මෙන්න පින්නතුනි සම්බුදු සසුනක සදහම් පණිවිඩය ශ්‍රවණය කළ ශ්‍රාවකයෙකුගේ ලක්ෂණයක් මේ සඳහන් වන්නේ. මෙහෙම පින්නතුනි ඇති වෙන්න හිතන්නේ අප දැන් බණ අහුවාම ඇති වෙන කියලා. මේකට පින්නතුනි ලොකු උත්සාහයක් දරන්න ඕන. මේක ඉතාම නුවණින් ඇස කියන්නේ මොකද්ද, රූපය කියන්නේ මොකද්ද, විඥානය කියන්නේ මොකද්ද කියන එක යලි යලිත් නුවණින් දැනගත්තොත් තමයි මේ අවබෝධය එන්නේ. ඇස කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඇසට ඉන්ද්‍රිය කියලා කියනවා. රූපයක් දකිනකොට ඒ රූපය සම්බන්ධ සියලුම අත්දැකීම් ටික ඒක මෙහෙවන්නේ. ඒකේ නායකයා අධිපතිය තමයි ඇස. එතකොට මේ දැනට තමන්ට ඇහැක් ලැබිලා තියෙනවා නම් ඒ ඇහැ කියන්නේ පින්නතුනි තමන් අතීතයේ කරපු කර්මය, අවිද්‍යාව, තෘෂ්ණා, ආහාර කියන මෙන්න මේ හේතුවල ප්‍රතිඵලයක් විදියට නිර්මාණය කළ දීපහක් තමයි මේ අද තියෙන්නේ. ඒ ඇහැ කියන්නේ මොකද්ද පින්නතුනි? මේ පේන ඇහැද? දැන් අපට හිතෙන්නේ ඇහැ කියව ගමන් මේ පේන ඇහනේ. දැන් ඇහැ අනිත්‍යතාවය කියවහම ඔබ කොහොමද තේරුම් ගන්න ඉන්නේ? මේ ඇහැ වයසට යනවා වෙන කලක් යනකොට කණ්ණාඩි දාන්න වෙනවා, නොපෙනී යනවා එහෙම කියලා නේනේ. පින්නතුනි ඒක තමයි ලෝකෙ මිනිස්සු ඇහි අනිත්‍යතාවය විස්තර කරන්නේ. බුදුදහමෙත් එහෙම ප්‍රාථමික වටේ විස්තරයක් තියෙනවා. නමුත් පින්නතුනි බුදුහාඳුර චක්කුම් අනිච්ඡන් කියලා කියන්නේ මේක නෙවෙයි. ඔබ හොඳට ධර්මඥානය තියෙන කෙනෙක්ද කියලා දැන් ඔබ ඇතැම්බෙට වෙන රටකට ගිහිලා වෙන ප්‍රාන්තයකට ගියාම ඇතැම්බෙට කියයි අපි උගාව පන්සලේ බණ අහනවා අපේ හාමුදුරුවෝ හොඳට බණ කියනවා කියලා එහෙම කියයිනේ එහෙම කියපු වෙලාවේදී ඇතැම්බෙට ඒ කෙනත් බණ අහන කෙනෙක් නම් ඔබව පරීක්ෂා කරයි ඇතැම්බෙට අහයක් කේනම් ගියයි අනේ නම් මට මේ ඇහි අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කළ දෙන්න කියලා හයි සමායට ඔබ කිව්ව තනේ නම් ගියේ මේ ඇහැයි තියෙන කැඩලි යනවා නොපෙනී යනවා ඉතින් අවදාරි අඳ වෙන ලෝක තමයි ඉතින් අනිත්‍ය කියලා කියන්නේ කිව්ව ගමම්ම ඉතින් ඔබේ ධර්මඥානය තේරුම් ගත්තේය ඒ නිසා පින්නතුනි ඔබ හුඟා බුද්ධිමත් වෙන්න ඕන නැත්නම් අපිත් ගැස් යනවා මන කියපු අපි ගැස් යන ඊටවත් පින්නතුනි ඒ අනිත්‍යතාවය ගැන ලෝක මිනිස්සු විස්තර කරන ඒක හරියට සම්මුති ලෝකයේ තත්ත්වේ නමුත් බුදු දහමෙහි ඇති අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි ඒක නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක් ඒ ඇති අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි ඒ බුදු දහමේ කියන ඇත්තන් මේ මාංශකම නෙවෙයි මේ මාසයෙන් තියෙන ඇස් අල්ලනකොට අහුවෙන්නේ කයමයි අහුවෙන්නේ ඇහැ ටැංගිලෙන් අනිනකොට ඇහැ රිදෙන්නේ පින්නතුනි හිතන්නේ බා චක්කු විඥාණයෙන් කියලා. ඒ හැරිදෙන්නේ කාය විඥාණයෙන්මයි. එතකොට මේ ඇහැ ටැංගිලෙන් අනිනකොට ඒ අහුවෙන්නේ කයමයි. ඇස නෙවෙයි. බුදුදහමෙන් කියන ඇස පින්නතුනි අනිදස්සනයි. අනිදස්සන කියන්නේ ඇයි? ඒ හැ දකින්න බෑ. ඒ ඇස තියෙන්නේ මේකේන ඇස ආශ්‍රිතව. හැබැයි ඒ ඇස දකින්න බෑ. ඒ ඇස කියලා කියන්නේ ඒ මොහොතට රූපයක් සජීවි වෙන තැනදී රූපයේ මේ පැත්තේ තියෙන ඕන ඇස දැල්වල බලන්න ඕන විඥානය තියෙන්න ඕන ආලෝකය තියෙන්න ඕන මේ ඔක්කොම හේතු ටික තියෙනකොට ඒ මොහොතට සජීවි වෙන ඇසටයි චක්කුං අනිච්ඡං කියලා කියන්නේ. ඒ ඇස පිනතුනි අහුත්වා සම්බුතං පුත්වාන් නබවිසති පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ඇසෙන් පින්නතුනි ඇසේ ස්වභාවය අනුව තමයි රූපේ නිර්මාණය කළ දෙන්නේ. බාහිරින් අපට වෙනස් කරන්න බෑ. ඒ ඇහැට අද පේන්නේ අපි සසර දියුණු කරපු ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි අද මේ හැකේන්නේ. උපතින්ම ලබන දීපු ප්‍රඥාවේ ප්‍රමාණයට අද මේ රූපය පේනවා. බැරි වෙලාවත් ඒ උපතින් ලැබලා දීපු එක කල්යාට ගියොත් මේ ජීවිත කාලෙදිම මොකද වෙන්නේ? මේ බාහිර පේන රූප වෙනස් වෙලායි පේන්නේ. දැන් මේ උදව් කරන්න වගේ අය ඉන්නේ, දානෙ බෙදන්න වගේ ඉන්නේ කට්ටිය. කර්මයේ දුර්වලල මේ පැත්ත කල්යාට ගියොත් දානෙ අරන් එන අය පේන්නේ. ඈ කඩු කිනිසි අරන් එන වගේ පේන්නේ ඊට පස්සේ. බාහිර වෙනස් වෙනවා. බාහිර වෙනස් වෙන්නේ බාහිර දේ නිසා නෙවෙයි, මේ පැත්ත වෙනස් වෙනකොට පින්නතුනි කර්මයෙන් මේ පැත්ත හදලා දෙන විදියට තමයි මේ පැත්ත පේන්නේ. අපට බාහිර පාලනය කරන්න බෑ. ඒ නිසා මෙතන වෙනස් වෙන්න ඕන නම් තමන්ගේ අවිද්‍යාව ඉඳන්ම වෙනස් වෙන්නට ඕන. ඒ ප්‍රොසෙස් එක වෙනස් වුණොත් තමයි මෙතන වෙනස් වෙන්නේ. කණ්ණාඩි ළඟට යනකොට කණ්ණාඩි රූපය හොඳ නෑ කියලා කණ්ණාඩියට බැලන්නට වැඩක් නෑ. කණ්ණාඩියෙන් පේන්නේ තමන්ගේ මේ පැත්තේ පේන රූපය. මේ පැත්තෙන් තමන්ට දුක්ස පේනවනම් ඒ එන්නේ බාහිරෙන් නෙවෙයි පිනතුනි, තමන්ගේ මේ අවිද්‍යාවෙන් හදලා දීපු මේ අක්ඛන්නාසා දේන්ද්‍රිය ස්වභාවයට අනුව එක පේන්නේ. එනිසා මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ අක්ඛන්නාසා දේන්ද්‍රිය වලදී ඔබ දක්ෂයි කියලා කියන්නේ ඔබ නුවණැති කෙනෙක් කියලා කියන්නේ ඔබේ උපාධි සාධක වලින් නෙවෙයි, ඔබේ පස්සාත් උපාධියෙන් ඩොක්ටරේට් එකෙන්වත් නෙවෙයි. බුදුදහමේ දක්ෂතාවය උගත්කම කියලා කියන්නේ මෙන්න මේ ඇස දැල් වෙනකොටම දැනගන්නට ඕන මේ මොහොතේ ඇස සජීවී වුණා, රූපේ මෙතන සජීවී, විඥානය ඇතුළත් වුණා. මේ සියල්ලක්ම තුලින් තමයි මේක ඇති වුණේ. ඒ ඇති වෙනකොටත් පිනතුනේ ඇසෙන් මුලින්ම ලබා දෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. ඒ වර්ණ මාත්‍රයේ තුල ලක්ෂණ කැත රූප නැහැ. ඒ චක්කු විඥානේ උපේක්ෂා සාගතයි. මුලින්ම ලබා දෙනක උපේක්ෂා සාගතයි. ඒක උසායේ පළලයි, දිගයි, මහතයි ඔක්කොම දෙවනි මතාවට මේ පැත්තෙන් තමන්ගේ තමන් හදලා දෙන්නේ දෙයින් බලන විදියෙන් තේන්නේ. ඒ නිසා මුල් අවස්ථාවේදී චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, දිව්‍ය විඥානය මේ හතරම පිනුතුණු උපේක්ෂා සාගතයි. මේ එහෙකින් මා සැපක්වත් දුකක්වත් බාහිරින්නේ නැහැ. හැබැයි කාය විඥානය සැප වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන්. කයට හයියෙන් ගහනකොට ඒක හිත දිනු කරා නොදිනු කරා කියලා නැහැ. ඒ වේදනාව වෙනවා. හැබැයි අනිත් ඉන්ද්‍රිය වල දිපිනතුණි තමන්ගේ මේ පැත්ත අනුවයි දැනෙන තමන්ට. ඒ වගේම ඉන්ද්‍රිය වල තියෙන ලක්ෂණයක් තමයි එක ඉන්ද්‍රියකින් ඇතිවන ඒ අවබෝධය අනිත් ඉන්ද්‍රියට යන්නේ නැහැ. ඇතින් කරන කාර්යය පරි එතනින්ම කල ඒක නැවැත්තුවා. ඒ නිරුද්ධ වෙච්ච එක ඊට පස්සේ මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදිහට අරගෙන නැවත දෙවෙනි වතාවට තීරණය කරනවා. ඒ තීරණය කරනකොට අර මුලින් ආපු එක නිරුද්ධ වෙලා අවසන්. එතකොට අපේ ඉන්ද්‍රිය කුසලතාවය කියලා කියන්නේ ආයතන කුසලතාවය කියලා කියන්නේ මේ පේන ඇස කලින් තිබුණු ඇසක් නෙවෙයි මේ මොහොතේ රූපේ ඇති වෙච්ච වෙලාවේදී සජීවි වෙන එකක්. ඒක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතම නිරුද්ධ වෙනවා. ඒක අනාගතයට යන්නේ නැහැ. ඒ වගේම ඇසෙන් දකින රූපේ හැට විතරමයි එක ඉන්ද්‍රියකින් අරමුණක් ලැබෙනකොට ඒ ඉන්ද්‍රිය විතරයි ක්‍රියාත්මක වන්නේ. අනිත් ඉන්ද්‍රිය ටික ඔක්කොම ඒ වෙලෙට බ්ලොක් වෙලා තියෙනවා. නමුත් හිතේ තියෙන වේගවත් බව වැඩි නිසා අර ගිනි පෙරලක් වේගෙන් කරකවනකොට ගිනි වළල්ලක් වගේ පේනවා වගේ අපට පේන්නේ ඇසෙන් රූපත් පේනවා, කනෙන් ශබ්දත් අහනවා, පහසත් ලැබෙනවා, දිවේ රසයකුත් තියෙනවා, පෑන් එකකත් ශරීරයටත් යන ඔක්කොම එකට එනවා කියලා අපිට හිතෙනවා. නමුත් වෙනතුනේ හඳුනා ගැනීම වෙන වෙනම වේගවත් විදියට යනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි වෙනතුනි අපි හරියට ඇලීම් ගැටීම් දෙකින් දුර වෙන්නේ. සාමාන්‍ය විදියට අපට දන් දීලා ලෝභය ටිකක් අඩු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව දියුණු කරලා 40 50 අතර අමනාපකණු අඩු කරගන්න පුළුවන්. ඒක මුලින් කරගන්න ඕන අපි. නැත්නම් හිත හුවාක්ම රළු වුණාම අමාරුයි. පින්නතුනි හැබැයි ඒකෙන් විතර සම්පූර්ණයෙන්ම අපට මේ දර්ශනේ ලැබෙන්නේ නැහැ. මේ අවබෝධය ලැබෙන නම් මෙන්න මේ දර්ශනය අසා දැනගෙන මෙන්න මේ යථාර්ථය කියන එක අපි නුවණින් දකින්න හුරු වෙන්න ඕන. එතකොට ඇසෙන් රූපයක් දකිනකොට ඇස ක්‍රියාත්මක වන්නේ ඇස කියන එකක් තියෙන්නේ රූපයක් තිබුණොත් විතරයි. මං ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවට රූප නැහැ. ඇස්යෙන් ඇසට ලක් වෙන රූප නැහැ. අනට ලක් වෙන රූප තියෙනවා. සබ්ජෙක්ට් රූපයන් ඒ වෙලාවේ ශබ්ද රූපේ තියෙනවා. නමුත් චක්කුවට ලක් වෙන රූපේ නැහැ ඒ වෙලාවේ. එතකොට එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි තියෙන්නේ. ඒකත් අර හරියට ධර්මිත දෙකක් එකට හේතු කළ තියෙන වගේ ඇස තිබ්බොත් තමයි රූපය තියෙන්නේ, කන තිබ්බොත් තමයි ශබ්දය තියෙන්නේ, නාසය තිබ්බොත් තමයි මේ දෙකම එක විට සජීවි වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ විඥානයක් තියෙනවා. මේ දෙකම තිබ්බත් දැන් විඥානේ ඒකට අවශ්‍ය වාතාශ්‍රය ආලෝකී ඊට අවශ්‍ය අනිත් පරිසරාංග ටිකත් ඔක්කොම ඒ මොහොතට සජීවි වෙනවා. සජීවි වුණොත් ඒ මොහොතේ හට ගන්නවා. ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒතොර ඇසෙන් රූපයක් දකිනකොට ලක්ෂණය තමයි පංච උපාදාන ස්කන්ධයක් මෙවලට හටගත්තා. මුලින්ම ඇස රූපයේ දෙක හේතුවෙන් ආලෝකයක් දුන්න. ඒ ආලෝකය එහෙම්ම තියෙ කියලා අපි හිතුවටින් නැවත අභ්‍යන්තරෙන් ආමේක බාහිර රූපය කියලා බාහිරින් බලනකොට බාහිරින් රූපයක් අපට පේනවා. හැබැයි රහතන් වහන්සේ දැස්සයි බාහිරින් රූපය පේනකොටම දන්නවා. උන්වහන්සේ චක්කු විඥාණයෙන් බලන දෙයක් විදිහට නෙමෙයි බලන්නේ. ධර්මයේ සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක් සබ්බේ ධම්මා මනෝ විඥාන දාස්‍යා විඤ්ඤාය කියලා කාරණයක්. සියලුම ධර්ම කාරණා සියලුම අන්දයකින් ලබන්නේ මනෝ විඥාන ධාතුවෙන් කියලා. ඇසෙන් රූපය දකිනවා කියලා අපි චක්කු විඥානය කියලා සාමාන්‍ය ලෝකෙදි කියනවා. කිව්වට පිනතුනේ පිළිවඳ දැනුම ලබනකොට දකින්නේ අපි මනෝ විඥානයෙන් දැනගන්නේ. අර මුලින් කරපු කාර්යභාරය ඔක්කොම යාගේ වැඩට ඉවර කරලා ඒ පියවරෙන් පියවරට යනවා. හරියට උදාහරණයක් හැටියට අපි කියමු අපි ලංකාවේ ඉන්නකොට අපි කියමු දැන් ගම්මක ඉන්නවා අපි. අපි ගම්පට ගෙදර කෑම නැහැ කියලා අපි අල්ලපු ගෙදරට යනවා. කෑම ටිකක් නැහැ අනේ අක්කේ ගියාගෙන යනවා. අනේ නංගි ගෙදර ඉතින් කෑම යකුවත් නැහැ කියලා වී ටිකක් දෙනවා. ඒතර වී ටික අරන් ඇවිල්ලා ඔබ වී ටික කනවද නේද? ඒ වී ටික අරන් ඇවිල්ලා කොටලා කොළලා මේ බත්තු වෙලා තව වෑංජනක් හදලා වාද්‍යල් දාන්න එකන්නේ. එතකොට කවුරුරි ඇහුවොත් මොකද කියන්නේ? අද කැම් දුන්නේ කවුද කියලා? අනේ අපි අල්ලගෙන වැඩ ලක්කනේ අද කැම් ටික දුන්නේ කියලා කියනවා. අක්ක දීපු කැම්ට ගිහම කෑවද? කෑව නම් ඉවරයි නේ. එහෙම නෙවෙන්නේ කන්නේ. ඒක කොච්චර තත්යන් පත්වලාද කන්නේ නේ. එයා කැම් ටික දුන්නේ කියලා අපි කියනවා. නමුත් ඒ දීපු දෙයම නෙවෙයි කෑවේ. අන්න ඒ වගේ තමයි පිනතුනේ. අපට රූපයක් දකිනකොට ඒ පේන රූපය ගැන දැනුම ලැබුණා කියලා කියන්නේ ඒ රූපයම ඒකේ අවස්ථා ගාන පසුපල ගිහිල්ලා. ඇසෙන් රූපයක් දකිනකොට ඒ වර්ණ මාත්‍රේ විතර ඇසින් ගන්න පුළුවන්. ඒක එතනම නිරුද්ධ වෙලා ඊළඟට ඒක මනින්ද්‍රියට ධර්මානම්බනයක් විදිහට ගිහිල්ලා ඊට පස්සේ මනෝවිඥාණය පසුපල ගිහිල්ලා මනෝවිඥාන ධාතුවත් ගිහිල්ලා තමයි දැනගන්නේ. හරියට අර වී ටික ගෙනල්ලා හාල් කළා බත්තු වල වෑංජනත් එක ගිහිල්ලා ඔක්කොම එකතු වෙලා මේකට ආවා වගේ තමයි දැනුම ලැබෙනකොට මනෝවිඤ්ඤාණ ධාතුවෙන් තමයි දැනගන්නේ. ඒකට අර වී කොටන කොරන වගේ කාලයක් යන්නේ. ඉතාම අප්පරේකින් දහස් ගානක කොටසකදී මේ සියලුම කාර්යභාරයන් වෙනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ ඥානය ඇසෙන් රූප දකින කොටයි අනේ සම්දාහන කොටයි මේ හැම තැනදීම වෙන්නේ. ඇස සජීවි වෙන්නේ සෝපේ තියෙනකොට, කන සජීවි වෙන්නේ ශබ්දේ තියෙනකොට, නාසය සජීවි වෙන්නේ ගඳ සුවඳක් තියෙන තැන. මේ හැමදේම එකිනෙකට සම්බන්ධ වෙච්ච තැනදී තමයි ඊට අදාළ කාර්යභාරය වෙන්නේ. ඒක වෙනවත් එක්කම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම ක්ෂණික ඒ මොහොතේ හට ගන්නවා. පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම එතනම නිරුද වෙනවා. නමුත් පින්නතුනි අපේ තියෙන නොදෙනියම නිසා අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? ඕ අපි හිතන් ඉන්නේ කලින් තිබුණු ඇසෙන් තමයි කලින් තිබුණු මේ රූපේ දැක්කේ. දැක්කට පස්සෙත් මේ රූපේ ඉතුරු වෙනවා කියලා හිතන්න. මෙන්න මේ කලින් තිබුණු දේ දැක්කා දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නව නම් පින්නතුනි මොකද කියන්නේ? නැවත අපි රූප හොයාගෙන යන සූදානම්. ඔබට ගෙදර මතක් වෙනකොට දරුවෝ ටික ඉන්නවා කියලා මතක් වෙනවා නම්, මුණුබුරු මිනිබිරිය මතක් වෙනවා නම්, ඉන්න හැ හැටියට කලින් කිමිච්ච හැටියට ඔබ හිතලා ඉවරුණත් ඒ අය ඉතුරු වෙනවා කියලා හිතනවා නම් බය වෙන්න එපා. ඒකට ඔබට දිගටම ඉන්නවා. මෙතනින් බැරි වෙලාවත් විඥානේ නිරුද්ධ වුණත් බය වෙන්න එපා. පිට යන්නේ නැහැ. ගෙදරමයි ගිහිල්ලා ඉන්න මෙතන යනවා. ඒ ලෝකේ හොයාගෙන යන සියලුම සුදුසුකම් ටික සකස් කරගෙන ඉන්නේ. හැබැයි එතෙන්දි දරුවෝ විතරක් නෙවෙයි ලැබෙන්නේ. ඒ හිතාගෙන ඉන්න හැම චිතුවිල්ලක් එක්කම පින්නතුනේ තව බෝනස් ටිකකුත් හම්බ වෙනවා. මොනවද? ජරා, මරණ, ව්‍යාධි, ශෝක පරිදේව, ප්‍රිය විප්‍රයෝග ඒ ටිකත් එක්කමයි ලැබෙන්නේ. දරුවෝ විතරක් නෙවෙයි හම්බෙන්නේ. හැබැයි ඔබ පින්කම් කරපු නිසා ඔබට ඔබ හිත හොඳට තියාගෙන හිටිය නිසා ඔබට වාසනාවන්ත සුගතියක් ලැබෙයි. ඇතැමිටේ ආශ්‍රිතව දිව්‍ය ලෝකයකට යයි. නැත්නම් ගෙදරම තවත් දරුවෙකු කුසියේ ආයේ පිළිසඳ ගනී. ඔබ සුගතියටේ ඔබ දුගතිගාමී වෙන්නේ නැහැ. හැබැයි සුගතිගාමී වුණත් සම්පූර්ණයෙන්ම අපි දුක නිදහස්නා වෙන්නේ නැහැ. බුදුදහමෙන් කියන්නේ යමක් සිහි වෙන විටම යමක් දකිනකොටම මෙන්න මේ දර්ශනයෙන් ඉන්න පුළුවන් නම් යමක් දකිනකොටම ඒ මොහොතේ දැක්කදී ඒ මොහොතේම නිරුද්ධ වුණා කියලා ඒ අවබෝධයෙන් පුළුවන් නම් යමක් සිහි කරනකොට අතීත සිද්ධියක් නම් ඔබ සිහි කරන්නේ සිහි කරනකොටම දන්නවා තමන්ගේ මනසයි දැන් මයින්ඩ් එකයි රීඩ් කරන්නේ කියලා දැන් තමන් දන්නවා. හරියට විදුලි පන්දමකින් ඈතට එක එක පැත්තට බලනවා වගේ විදුලි පන්දම අතේ තියෙන්නේ තමන් සති චෛතසිකේ ඉඳගෙන සම්මා සතියෙන් ඉඳගෙන අතීත අනාගත ඕනම තැනකට ටෝච් එක ගහන බලන්න පුළුවන් වරදක් නැහැ. හැබැයි දැන් අපේ දැන් මොකද වෙන්නේ? දැන් ටෝච් එකෙන්මයි දමලා ගහන්නේ. එළිය බලන්න ඕන කියලා ටෝච් එකෙන්මයි ගහන්නේ. දැන් අපට වෙන්නේ ඒක. දැන් අපි අතීත කෙනෙක්ගේ දෙයක් සිහිපත් කරනකොට මොකද වෙන්නේ? අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. කවුරු හරි බැන්න කෙනෙක් නම් ඒ බැන්න කෙනාගේ සිද්ධිය තුලමයි දැන් ජීවත් වෙන්නේ. කවුරු හරි ලස්සන කෙනෙක් ඔබට දුරකථනම් කියක් දුන්නා නම් දැන් ඔබ කෝල් කරනවා. කෝල් කරනකොට හිතන්නේ අර දෙනකොට හිටපු ලස්සන ඇඳුම ඇඳගෙන ඒ විදිහට hina වෙවි ඉන්නේ කියලා දැන් හිතන්නේ. දැන් ඇතැමිට ඒ කෙනා දැන් කවුරු හරි රණ්ඩු වෙවි ඉන්නේ. දැන් ඇතැමිට නාන වෙන්න පුළුවන්. දැන් ඇතැමිට කුඹුරක් පොටන වෙන්න පුළුවන්. නමුත් තාම අපි හිතන් ඉන්නේ අර දකින්නකොට hina වෙවි ඉන්නේ කියලා. ඇතැමිට ෆෝන් එකට ආංශ කරන්නවත් නැහැ. පින්නතනි මෙන්න මේ නිසා තමයි අපට දුක හටගන්නේ. මෙන්න මේ අනිත්‍යතාවයේ හැබෑ නිසාම ඉන්ද්‍රිය වලට වෙන්නේ මොකද්ද කියන එක තීරු නොගෙන නිසා තමයි අපට දුක හටගන්නේ. අපි දක්ෂණයි දැන් මේ මොහොතේ සිහි කරන්නේ අතීත අත්දැකීම මනින්ද්‍රයට ඇවිල්ලා ධර්මාලම්බනයක් විදියටයි දැන් මේ සිහි කරන්නේ කියලා තමන් දැනගත්තොතින් තමන් දක්ෂයි. තමන්ගේ හිතට දැන්වන්නේ මොකද්ද කියන එක ගැන තමන් අවබෝධයෙන් ඉන්නේ. මෙන්න මේ අවබෝධය දිනු කිරීම තමයි පින්නතුනේ බුදුදහමෙන් කරන්නේ. මේ දැනුම දිනු වෙන්න පින්නතුනේ බාහිර රූප ශබ්ද වලින් තමන්ට කරන්න පුළුවන් බලපෑම එන්න එන්නම අඩු වෙනවා. දැන් අපව හසුරවන්න පුළුවන් බාහිර රූපයකට, බාහිර ශබ්දයකට. ඇයි ඒක හේතුව? ඒ අත්දැකීමෙන් පස්සෙත් අපි එකන් ඉන්නේ ඒක ඉතුරු වෙනවා කියලා. සිත සහ චෛතසික කියලා දෙකක් තියෙනවා. චිත්ත චෛතසික කියලා. ඒ චෛතසික වල එක ලක්ෂණයක් තියෙනවා සති කියන එක. ඒ සති කියන එකේ හැකියාවක් තමයි අතීත අත්දැකීමක් නැවත සිහි කළ දෙන්න පුළුවන්. ඒ සිතිවිලි වල තියෙන හැකියාවක්, විශේෂ හැකියාවක්. එතකොට රහතන් වහන්සේටත් මේ தත්ත්වය තියෙනවා. රහතන් වහන්සේට අපට වඩා මතකයක් තියෙනවා. මොකද සම්මා සතිය උගන්වලා දෙනු කළා. දැන් අපි ඒක සිහිය එනකොටම මතක් වෙනකොටම අපි ඒ සිද්ධියට එහෙම්ම ගිහිල්ලා ඒ සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. අපිට සම්මා සතිය නැහැ. සතිය තියෙනවා, සම්මා සතිය අපිට නැහැ. සම්මා සතිය හරියට කියනවා නම් සිහි කරන්න පුළුවන්. සිහි කරනවත් එක්කම වෙන දුක් ටික අපිට එන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ අම්මා කෙනෙක් මැරිච්ච වෙලාවේදී රහතන් වහන්සේ මළ ගෙදරට යනවා. ඒ ගෙදර මේ රහතන් වහන්සේගේ සහෝදර සහෝදරියොත් ඉන්නවා. අනිත් යාඩන ඔක්කොම මේ රහතන් වහන්සේ අඳන්නේ. ඇයි අමතක වෙනවද? අර අඳන ඇට වඩා හොඳට මතකයි. මව් කුසේ ඉන්න කාලේවත් මතකයි. අම්මා ඉස්සෙලා තමා කීයේ කම වෙලාද කියන එකත් මතකයි. මේ අඳන්නේ අනේ අම්මා මාව මෙහෙමයි ඉස්කෝලේ එක්කන් ගියේ, මෙහෙමයි කන්න දුන්නේ, මෙහෙමයි නෑවුවේ, මෙහෙමයි මට උදව් කළේ කියලා. අර අතීත ටික සිහිපත් කළ ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා අපි. ඒ ජීවත් වෙනකොට අතීතයේ තුල අවිද්‍යාවෙන් ඕන තරම් අඳන්න පුළුවන්, ඇඬෙනවා. ඒක තමයි ලක්ෂණය. නමුත් රහතන් වහන්සේ සිහි කරන්නේ කොහොමද? රහතන් වහන්සේ අතීත නිරුද්ධ වෙච්ච කාරණයක් සිහිපත් කරන විදිහට තමයි සිහි කරන්නේ. උදාහරණයක් ගත්තොත් කණ්ණාඩියක් ළඟට යනකොට අපි කණ්ණාඩිය ළඟ රූපයකට ගියා. ඒ රූපය දැකලා පියා යාවා. ආවට පස්සේ අපිට නැවත ඒ රූපය සිහි කරන්න පුළුවන්. හැබැයි ඒ රූපය සිහි කළා අපට දුකක්වත් සතුටක්වත් අමුතු දෙයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නව දැන් මේක නැහැ කියලා. ඒක ඒ වෙලාවට බලන වෙලාවට තිබ්බ එක නිරුද්ධ වුණා. එතකොට රහතන් වහන්සේ දන්නවා අම්මා සිහි කරනකොට, එක්ක අම්මා මතක් කරනකොට, අම්මගේ රූපය දකිනකොට ඒ කුමන හෝ දෙයකින් වන්නේ කන්නඩියට ගියා වගේම තමයි. තොට ඒ මොහොතට ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියන එක රහතන් වහන්සේ දන්නවා. හැබැයි ඒ විතරක් නෙවෙයි, රහතන් වහන්සේ සම්මුති සත්‍යයක් දන්නවා. කර්මය කියන එක තියෙන සම්මුති සත්‍යයක් මත අම්මට සැලකුවොතින් සුගතිගාමි වෙනවා. අම්මට කරදර කරොතින් දුගතිගාමි වෙනවා. අම්මගේ ජීවිතයට හානියක් කරොතින් නිරයන්නත් වෙනවා. ඒ සම්මුති සත්‍ය තුල තමයි ලෝකේ තියෙන්නේ. ඒ සම්මුති සත්‍ය ඉක්මෝල යන්නේ රහතන් වහන්සේ. නමුත් පරමාර්ථයෙන් ඊට වඩා ගැඹුරින් ඒ සිද්ධිය වන්නේ මොකද්ද කියන කිතාම නුවණින් දකිනවා. අපට සාමාන්‍යයට තියෙන සතියක් රහතන් වහන්සේට සම්මා සතියක් ඉන්නේ. දැන් අපි බුදුදහමෙන් කරන්නේ ඒ සතිය සම්මා සතියක් බවට පත් කර ගැනීම. ඒක සිහි කරන්න පුළුවන් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න යන්න ආරක්ෂක මාර්ගයේ ඉදිරියට යන්න යන සම්මා සතිය දිනු වෙනවා. සම්මා සතිය දිනු වෙන දිනු වෙන මතකේ වැඩි වෙනවා, මතක අඩු වෙන්නේ නැහැ. ඔය ඒ සිද්ධිය සිහි කිරීමේ හැකියාව මෙමරි කියන එක. සිතේම හැකියාවක් තමයි මතක් වීම. මතක් වෙනම යකිද සිද්ධියක් මතක් වෙනවා. ඒ මතක් වීමේදී වන්නේ නැවත තමන්ගේ හිතේම බලන එක. තමන්ගේ සිතුවිලි ටිකම තමන්ගේ හිතේම බැලීම තමයි වෙන්නේ. ඒතොර ඒක දකිනකොට අර අපේක සිද්ධිය තුළට උන් යන්නේ නැහැ. දැන් අපි විදුලි පන්දමෙන් බලනවා කියලා කිව්වේ ගහලා. ඒ වගේ බලන්නේ විදුලි පන්දමෙන් දමා ගහන්නේ නැහැ ඔහු. ඒ තුලින් තමයි දුක හටගන්නේ. මෙතන ඉඳලා ඊටාම නෝනියම් දැන් අවිඥාලාවේ රහතන වහන්සේගෙන උඩ සඳහන් කරනවා හිත දිනු කරපු උත්මේ කැඩියට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන් කියලා. මෞකසයේ හිටියේ කාලේ සිදුවීම් ටිකත් ඔක්කොම දකින්න පුළුවන් කියලා. හැබැයි කිසිම දෙයකින් දුකක් හටගන්නේ නැහැ. නමුත් අනිත් කෙනාව සිහි කරනකොටම ආඩනෝ වැළපෙනවා යඩන්නේ. ඒ සතිසෛත්‍යයෙන් සිහි කරන දේ තුලින් මුලාටපත් වෙලා ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. දැන් අපි කණ්ණාඩිය නිතරම උදාහරණ ගන්න එක. දැන් කණ්ණාඩිය ළඟට අපිත් එක්කම බලපැටිය ගියොත් බලපැටියයි කණ්ණාඩිය මෙහාට අරගෙන ආවත් හරි අමාරු ඇදලා ගන්නනේ. දැන් අරකේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. ආවත් පුරනවා, මතක් වෙනකම් පුරනවා. දැන් එයා හිතන්නේ අරකේ ඉන්නවා කියලා. අන්න ඒක තමයි මිච්ඡා සතිය කියලා කියන්නේ. එතකොට අපි ඒ තත්ත්වෙන් මිදෙන්නේ අපි දන්නවා ප්‍රඥාවෙන් ඒක. රහතන් වහන්සේ තන්නේ වගේ. රහතන් වහන්සේ කියලා කියන අපි අර කන්නාඩියන්ට ගියා වගේ ඒ සිද්ධි ඇති වෙනකොට හේතු දෙක දකිනවා. පරිසම්පාදයේ තුල ඉන්නවා. එතකොට මතක් කිරීම නෙවෙයි ගැටලුව. ඒ මතක් කිරීම තුල යථාර්ථය නොදෙනීමයි. ඒ වගේම නිතරම වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය දැනගන්න පුළුවන් විදියට නිතර තමන්ගේ සිහිය, තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන පැවැත්වීම තමයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නුවණින් යම්කිසි කෙනෙක් දකින්න දක්ෂණම් ඒ තැනැත්තා මනාපයක හෝ අමනාපයක හෝ ගැකිලා ඒ තුල හිර වෙලා ඉන්නේ නැහැ. මේ අසාරතේ දකින්නවත් එක්ක මේ තැනැත්තාගේ හිත උපේක්ෂාවට පත් වෙනවා. ඇලෙනීම් ගැටීම් දෙකෙම දුර වෙන මට්ටමට එනවා. ඒ උපේක්ෂාවට ශනික වෙන්න පුළුවන් කමක් නැහැ පින්තුනේ. ඒ උපේක්ෂාවට පත් වෙන්න නම් හිත සමාධිමත් වෙච්ච හිතක් උඩ තියෙන්නට ඕන. ඒ හිත සමාධිමත් වෙන්න නම් පින්තුනේ පස්සද්ධිය කියන එක හිත තියෙන්නට ඕන. ශරීරයේ සැහැල්ලු භාවය ලැබෙනට ඕනෙත් එක්කම. ඒ වගේම මේ පස්සද්ධියට මූලික වන්නේ ඒ පස්සද්ධියට මූලික වන්නේ ප්‍රීතිය. හිතේ ප්‍රීතිය තියෙන්නට ඕන. ඒ වගේම ඒ සඳහා වීරියක් තියෙන්නට ඕන. කුසලයෙන් මිදෙන්න කුසලයට නැඹුරු වෙන්න දැඩි වීරියක් තියෙන්නට ඕන. ඒ වීරයට නැඹුරු වන්නේ ධර්මයේ විමසීමේ නුවණක් යෝනිසෝ මනසකාරයක් ප්‍රඥාවට යොමු වෙච්ච සිතිවිලි සමුදායක් නිතර මොහොතල තියෙන්නට ඕන. ඒ ධර්මයේ විමසීමේ හැකියාවක් ඇති වෙන්න නම් සතිය තියෙන්නට ඕන. දැන් මොනවා ගැනද අපි මේ කිව්වේ? සත්‍යබෝධයන් ගැන මේ කිව්වේ. එතකොට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. නිකම් මම දැන් උපේක්ෂාවටපත් වෙනවා කියලා දැන් මියත් දෙක බඳගෙන එහෙම ඉන්න බෑ. එහෙම ටික වෙලා කියන්න පුළුවන්. නමුත් ඉතින් කඩාගෙන යනවා ඊට පස්සේ ඇරියස් එකම ගන්නවා ඊට පස්සේ. සමහර එහෙම දැන් බොන්නේ නෑ කියලා ඉන්නවා හිත හදාගෙන සතියක් දෙකක් ඊට පස්සේ නවීපු දවස් ගන්නටත් එක්කම පොලිත් එකම බොනවා. පින්නතුනි එහෙම පාලනයක් තමයි ලෝකෙ තියෙන්නේ. නමුත් බුදුදහමෙන් කරන්නේ ඊට වඩා ප්‍රඥාවෙන් නුවණින්ම මේ තුල සංවරයටපත් වීම. එනිසා මේ ධර්මයේ වැඩෙන පින්නතුනි භූමිය තමයි ශේෂ්ත්‍රය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. නිතරම තමන්ගේ කය ගැන භෞතික දේ ගැන වෙන සත්‍ය ගැන නිතර සිහින් ඉන්න කයන පස්සනාව. එතකොට ධාතු මනසිකාරයට හරි පටවියාපෝ තේජෝ වායව කියන සතර මහා භූත රූප පිළිබඳව හරි ආනාපාන සතිය ගැන හරි ඒ වගේම දෙතිස් කුණපය ගැන හරි නවසීවතික ගැන හරි මේ විදිහට විවිධ ප්‍රභේද වලින් ශරීරය ගැන බල බල අපි මොකද කරන්නේ? ඔකරන්නේ බාහිර රූපය තුල හිස හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීමක් කරන්නේ. රූපයන් දිහා බලලා වේගින් රූප කලාප එක සත්තරයකට ලක්ෂමාරයක් කැඩෙන බිඳෙනිටුව බැලුවට ප්‍රඥා පාලුනා වෙන්නේ නැහැ. ඒත් අපි බාහිර රූපය තුල බැසගෙන ඉන්නේ. රූපේ බෙදලා බලන්න කිව්වේ එක සත්තරයකට මෙච්චර වේගින් කැඩෙන බිඳෙන කියලා බලන්නේ නෙවෙයි. ඒ අනිත්‍ය ස්වභාවයත් ශරීරයක සත්ව සංඥාවෙන් හිත බැසගන්න ගැතිය නතර කරන්නයි කයනපස්සනාව තුලදී බලන්න කියලා කිව්වේ. එතකොට ඒ අවබෝධය සඳහායි අපි කයනපස්සනාව වඩන්නේ. අසුබ වූ දේ කෙරෙහි තියෙන සුබ සංඥාව දුරු කරන් තමයි දෙතිස් කුණපේ බලන්න කියලා කිව්වේ. නැත්නම් ඇටසැකිල්ලක් දෙනකොට විතරක් වැඩන්නේ නැහැ. සමහර එකන දැන් මට හොඳට ඇටසැකිලි පේනවා කියලා. ඇට සැකිලි කොච්චර පේනවත් පේනතුනි මල කියා අම්මා කෙරෙහි තියෙන ආසාව නැති වෙනවද? අම්මා කියන සිතුවිල්ල ඇතුනේ කොයි විදියටද කියලා දන්නේ නැතුව පේනතුනි අම්මගේ ඇට සැකිලි ගෙදර තියාගෙන හිටියා සාහිත්‍ය වැඩුවත් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ අට්ටික සංඥා වඩන්න ඕන නැහැ නැත්තේ නැහැ ධර්මයේ කියලා තියෙන. නමුත් ඒක වඩන්නේ එවැනි වූ ස්වභාවයක සත්පුද්ගල සංඥාවෙන් හිත බැස ගැනීමෙන් හිත ආරක්ෂා කරගන්නයි අට්ටික සංඥාව හරි දෙතිස් කුණපේ හරි ධාතු මනසිකාරය හරි වඩන්නේ අපි. එහෙම නැතුව අපි ඒ අවසාන ඉලක්කයෙන් බැහැර වෙලා සාමාන්‍යයෙන් අසුභයන්ට ඒ විතරක් බැලුවට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ඇතිවන සැප දුක් ආදී වේදනා ගැන නොනින් බලනවා. වේදනාව කියන්නේ කහටගත්තේ ස්පර්ශ නිසා නේද? ඒ ස්පර්ශ නැති වෙනකොටම වේදනාව නැති වෙනවා නේද කියලා ඒකෙත් අපි අනිකතාවේ බලනවා. චිත්තානුපස්සනාව වඩමින් වඩන්නේ සිතේ ඇතිවන සිත පහළ වෙන සිත හැම මොහොතෙම ඇතිවන නිරුද්ධ වෙන දෙයක් කියන එක නුවණින් දකිනවා හේතුඵල ධර්ම දකිනවා. ධම්මානුපස්සනාව වඩන්නේ සංඥා සංඛාර කියන ස්කන්ධ පිළිබඳව තියෙන ඇල්ම දුරු කරන්න. මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඒ තැනැත්තා පංච උපාදස්කන්ධය පිළිබඳව හිත බැස ගැනීම ටිකෙන් ටික අඩු වෙනවා කියන එක. එහෙම බලන්න බලන්න පින්නතුනි මේක නැත්තා වර්තමානයේ තුල ජීවත් වෙන ගතිය එන්න එන්නම වැඩි වෙනවා. වර්තමානයේ තුල සිහියෙන් නුවණෙන් ඉන්න ඉන්න පින්නතුනි ඔහු දුරු වෙන්නේ දුකෙන්. මොකද්ද දුක? මාළු වීමේ දුක, ලෙඩ වීමේ දුක, මරණය කියන දුක. මේ දුක් වලින් ඔහු නිදහස් වෙන තැනක් බවට පත් වෙනවා. අපට නිතරම මහලු වීමේ දුක, ලෙඩවීමේ දුක එන්නේ අපි අතීතයට ගිහලා අතීතයයි මේකයි සසඳීමත් එක්ක. මේ වර්තමාන මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා මේ ටික දඟිනකොට පින්නතුනි ලෙඩ වෙන තියා පුද්ගලයකට ඉතුරු වෙන්නේ නැහැ. සත්ව බුද්ධල සංඥාව සම්පූර්ණයෙන්ම දුර වෙන මට්ටමකට ප්‍රඥාව පිහිටන. එතකොට ආයි මහලු වෙන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍යය කරා හිත දිනු කිරීම තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. බුදුදහමෙහි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ කියලා බුදුහාඳුරර උත්තර මාර්ගයේ දේශනා කරපු කාරණේ ළඟදී ආනන්ද හාඳුරන් ප්‍රධාන ස්වාමින් වහන්සේලාට සඳහන් කළා. ඔව් සංකත ඕලාරික පරිජ සම්පන්න කියන වචන කීපයක් ඉස්සර වෙනවා. සංකත කියලා කියන්නේ හේතු නිසා හටගන්න දෙයක්. අපේ ඇස කියලා කියන්නේ මේ මොහොතේ අපට රූප පේන ඇහැ කියලා කියන්නේ අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා, ආහාර කියන මෙන්න මේ අතීත හේතු ටිකක් නිසා හටගත්තු දෙයක්. ඒ නිසා ඒකට සංකත කියලා කියනවා. අවිද්‍යාව, සංඛාර, තෘෂ්ණා, ආහාර කියන මෙන්න මේ කර්ම ආහාර කියන්නේ කබලින්කාරාහාරයත් මේකට ප්‍රයෝජනක් වුණා. ඒ වගේම පින්නතුනේ ඕලාරික කියලා කියන්නේ මේක වටිනා දෙයක් නෙවෙයි, මේක සූක්ෂ්ම දෙයක් නෙවෙයි මේක. බොහොම අපි ඕලාරිකය කියලා කියන්නේ බොහොම ලාමක දෙයක් මේක එකයි. ඒ වගේම පරිසම්පන්නයි. පරිසම්පන්නයි කියලා කියන්නේ පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි නිතර ගන්න උදාහරණ දැන් මේ ශබ්දේ. දැන් මේ ශබ්දය කලින් නොතිබෙච්ච ශබ්දයක් මෙතෙන්දි හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේ ඇති වෙච්ච ශබ්දය මේ ඇඟිලි වලට අයිතිත් නැහැ, කනට අයිතිත් නැහැ, විඤ්ඤාණයට අයිතිත් නැහැ. හැබැයි මේ හේතු නැතුව මේ විඤ්ඤාණ මේක හටගන්නෙත් නැහැ. අර බෞද්ධ සාහිත්‍යයේ හොඳ කතාවක් සඳහන් වෙනවා. එක්තරා රජ කෙනෙක් එක්තරා ස්ථානයක යනවා. යනකොට රජතුමාට වීණා හඬක් ඇහෙනවා. ලස්සන වීණා හඬක් ඇහෙනවා. ඊට පස්සේ රජතුමා කියනවා අර මොකක්ද අර ලස්සනට වාදනය වෙන හඬ කියලා. ඊපස්සේ යම්තේ කියනවා ඒක වීණාවක් කියලා. ඒ වීණාව ගේන්නේ කියලා කියනවා. ඊපස්සේ බලන මේ කොහෙද මේ ශබ්ද කියලා වීණාවේ. කියනවා රජතුමනි එහෙම ශබ්ද නෑ මේක හොඳට තත්වලට හොඳ දක්ෂ කෙනෙක් ගහන්නුනේ. එතකොට මේකේ තියෙන ශබ්දේ කියලා. අයියෝ එහෙමනම් මේ මේ වෙනි භාණ්ඩකින් වැඩක් නැහැ කියලා භාණ්ඩ කුඩු කරලා පොඩි කරලා ඊට පස්සේ තාන. දැන් එයා හිතන්නේ දැන් මේ ශබ්දය මේකට අයිති ගන්න කියලා. වෙනතෙන් දැන් අපටත් එන්නේ ඕකම තමයි. කවුරු හරි බැන්නොතින් හරි කවුරු හරි ආසා කරොතින් හරි සම්පූර්ණ මේ රූපෙට බැස ගන්නවනේ අපි. ඒ බැස ගන්න රූපයත් එක්ක අවුරුදු 50ක් 60ක් ඉන්නවා. සම්පූර්ණ විශ්වාසය තියලා මේ ශරීරය තමයි මට කැලපුවේ, මට ආදරය කරේ, මට බැන්නේ, මට උදව් කරේ කියලා ඉඳලා ඉඳලා මැරෙනකම්ම ඉන්නවා. අන්තිම මොහොත දක්වා බට ගහලා තියෙනකම්ම ඉන්නවා. ඔක්සිජන් සේලෙන් ගහලා තියෙනකම් ඉන්නේ මේකම තමයි කියලා. බට ටික අයින් කරව ගාම හිත හදාගන්න ඊට පස්සේ. මේක නෙමෙයි කියලා. බට ටික අයින් කරනකම් ඉතින් මේක තමයි ඉන්නේ. හැබැයි ඊට පස්සේ නවතින්නේ නැහැ. ඉතමා කියන නෑ මම මෙතනින් තව දැනකට ගෙයිට පස්සේ යා එතෙන්ට ආදරය කරනවා. ඒ අර සංකල්පය තුලින් ඇත්තේ මේ සංකල්පෙට ඊට පස්සේ බැස ගන්නෝ මෙතනින් නැතුණ නෑ කියලා ගනුදෙනු ඉවර නෑ. අපි ඇත්තෙම අපි කවුරුත් එහෙම ආපෝය තමයි මේ. එහෙම අද ඉන්න ඥාති මිත්‍රාගෙන් හුඟ දෙනෙක් ගැන විශේෂයෙන් අපේ ළඟම ඥාති වෙච්ච ස්වාමි භාර්යාවන් අම්මලා තාත්තලා දරුවෝ හුඟ දෙනෙක් ගැන අපට මෙහෙම ඇති වෙච්ච ආකල්පෙන් තමයි අපි මේ ආවේ. හැබැයි අපි වාසනාවන්ත යන ගමනේදී නිකම්ම ආවේ නැහැ. පින්කම් කරමින් තමයි ආවේ. ඒ නිසා අද අපිට තියෙන වාන්තිය තමයි මේ අවිද්‍යාව අපිට තිබුණත් මේ මොහොතේදී අපිට අපේ නුවණ තියෙනවා, අපේ කන් දෙක හොඳ නැහැනවා, අපිට ධර්මයේ තියෙනවා. මෙන්න මේ සාධක ටික ළඟදී පින්නතුනේ අනිත් අවාසි ටික ඔක්කොම තිබුණා. මුළු ලෝකෙම අපිව කොම් කළා. අපිව ගෙදරින් අයින් කළා. ගහක් යටින්දගෙන හරේ වඩන්න පුළුවන් දහම දුක නිදහස් වෙන මාවත අපිට තියෙනවා. අන්න ඒ ළඟදී අපි වාසනාවන්ත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය කිය කොහොම දුක්පත් අය. මෞදේමපෙන් නැති වෙච්ච අය පැවිදි වෙලා හිටමිට ගිහි ගෙදර ඉඳගෙනම ධර්මාර්ගේ වඩලා දුක නිදහස් වුණා. සමහර තමන්ගේ දරුවෝ පටාචාරාව කිසඟවතුමගේ තමන්ගේ දරුවෝ ඥාතින් ඔක්කොම මැරිච්ච අය. ඒ ඔක්කොමගේම නිදහස් වෙලා හරේ අවාසිය සිද්ධ වුණත් ධර්මය තුළින් ප්‍රතිඵල ලබා ගත්තා. සමහර අය හිටියා සමාය එක්තර කාන්තාවකදී හරිම ලස්සනයි. විවාහ කළ දෙන එක එක අයට කවුවත් කැමති නැහැ. ටික දවසක් ඉන්නවා යනවා. ඉන්න බෑ කියලා. අන්තිමට හොරෙකුට විවාහ කළ දුන්නා. හොරත් එපා කියලා ගියා. හරිම ලස්සන කෙනෙක් කිසිම අඩුවක් නැහැ. නමුත් සසර කරපු අඩුවක් ඊට පස්සේ මෙයා හිතා දාගත්ත ගිහිල්ලා මහනවන මහනව රහත් වුණා. කෙනෙක් නර මොන අඩුපාඩු දැන් ආද හාමුදුරුව අසරණ වෙච්ච කෙනෙක් සෝනා මෙහෙණිය දරුවෝ 20 දෙනෙක් හිටියා කියලා කියන දරුවෝ සැලකුවේ නැහැ අවුරුදු 120 මහනුවර. ඒ මොන ආවාසි තිබුණත් වෙනතුනේ සියලුම ආවාසි ළඟදී ඒ ආවාසි සියල්ලක්ම මැඩලන්න පුළුවන් ඉතින් දර්ශනය අප ඉදිරියේ තියෙනවා. අන්න ඒක අපිට තියෙන වාසිය. හැබැයි වෙනතුනේ ඒ වාක්‍ය නොගත්තොත් අපේ රාජ්‍ය මැදුරේ හිටියා රාජ කුමාරයෙක් වුණත් අපි දක්ෂ වෙන්නේ නැහැ, අපි පින්වත් වෙන්නේ නැහැ. අපි පින්වත් වුණා කියලා කියන්නේ අපිට මේ පහසුකම් ටික ඔක්කොම ලැබිලා තියෙන පින්තුනේ දරුවට උගන්නලා, දේපළ ටිකක් දිනු කරලා, නිකන් මාන්නේ වැඩි කරගෙන මැරෙන නෙවෙයි. අපිට මේ සම්පතියක් ලැබුණේ පින්තුනේ අපට උපතක් ලැබුණේ නැවත උපතකට නොඑන්නට වැඩ කටයුතු කරගන්න. අපි ඉපදුනේ නැවත නොඉපදෙන්න. ඒ සඳහා තමයි අපි මෙවැනි කාර්යයක පොදුනේ නිසා අපි මේ කාලය හැටියට ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබන්න. ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලයෙන් ඉහළම උපාධි ගන්න. ඒ වගේම පිනතුණි ලෝකයේ ඉහළම පහසුකම් ටික භුක්ති විඳින්න. සල්ලි තියෙනවා නම් ණය නොවී හොඳම වාහන පාවිච්චි කරන්න. හොඳම සිටියේ ඉන්න. ලස්සනට ගෙවල් දොරවල් තියාගන්න. හොඳම වටින ඇඳුම් අඳින්න. හැබැයි ඒක නොදෙවෙන විදියට ඔබේ මනස ඉහළම ප්‍රඥාව තුළ ආයතන කුසලතාවයෙන් ස්කන්ධ නිරෝධයට හිත සබමින් ඉහළම මානසිකත්වයෙන් ඉන්න. ඔබට වඩා ඔබ යන වාහනේ වටිනාකම වැඩි වුණොත් ඔබට ලැජ්ජාවක් එයි. ඔබ යන වාහනේ ඔබට වඩා වටින්න බෑ. ඔබ ඉන්න ගෙදර ඔබට වඩා වටින්න බෑ. ඒ නිසා ඔබ පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා ඔබ වටිනා කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වටිනාකම ඔබට ලැබෙන්නේ අධ්‍යාපන ලැබුවොත් විතරක් නෙවෙයි, මානසික වැට පිළිහෙල වුණාට විතරක් නෙවෙයි. ඉහළම මට්ටමට අපේ හිත සම්මා සතිය තුළ සහ සම්මා ඥානය තුළ සම්මා දිට්ඨිය තුළ පවත්වා ගත්තොත් විතරයි. එනිසා මේ සූත්‍රයේ මූලික කොටසෙන් සඳහන් කරන්න තියෙනතුනි අපි කොහොමද මේ ඉන්ද්‍රිය භාවනා වඩන්නේ කියලා. සාමාන්‍ය පොදුවේ කරන විස්තරයක් තමයි මේ තියෙන්නේ. හැබැයි සූත්‍රේ නිමාටපත් වෙන්නේ ඊට පස්සේ සේක පුද්ගලයේ සෝවන් වෙච්ච පුද්ගලයන් දැන් අර සෝවන් වෙන්න තමයි අර පදනම දේශනා කළේ. සෝවන් වෙච්ච කෙනා කොහොමද හිතන්නේ? සෝවන් වෙච්ච කෙනා පින්නතුනි ඇසෙන් රූපයන් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ඉන්ද්‍රිය වලට මනාපයක් ලැබුණනම් අමනාපයක් ලැබුණනම් මනාප අමනාප ලැබුණනම් ඒතනත්තා අට්ඨියති හරායති දිගුච්ඡති. එයා පින්නතුනි ඒකට අකමැතිනෝ ඒක යාට අපහසුතාවයක්. අපි කියන අර uncomfortable කියලා. ඒකේ මනාපමනාප වෙන්නේ කොහොට හිතන අපහසුතාවයක්. ඒ වගේම හරායති තමන්ට මනාපයක් අමනාපයක් ඇතිවෙනකොට තමන්ම ලැජ්ජා වෙනවා. අනේ මං වගේ මේ සරාජුවට මේක ගැලපෙන්නේ නැහැ කියලා ਉਹ හිතනවා. ඒ වගේම දිගුච්ඡති ඒකට පිළිකුල් කරනවා. කල්ලා යස්සනිකව ඒතං සම්තං ඒතං පනේතං යදිදං සම්බ සංඛාර සමතෝ කියපු විදියට යා ඉක්මනටම උපේක්ෂාවෙ සිට පිළිදවනවා. තේනතුනි නිවනෙන් මෙහා තියෙන ඉහළම සතර විදිහ සලකන උපේක්ෂාව. උපේක්ෂාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. සම්මා සම්බුද්ධත්වයට සදා පාරමිතා කරන උතුමේ පුවසක්වරේ පෙරම් පුරලා අන්තිමටම තුසිත දිවි ලෝකයෙන් තවතිස්සා දිවි ලෝකේ ඉන්නේ මෙන්න මේ උපේක්ෂා මට්ටමේ කියලා කියනවා. එන්සාපේන තුනේ මනසේ ඉහළම සත්‍යයක් තමයි උපේක්ෂාවෙන් කියන්නේ. ධානවලදී හතරවෙනි ධානෙදි කරන්නේ මෙන්න මේ උපේක්ෂාව තුළ සිත පවත්වන. උපේක්ෂාව කියලා කියන අටලෝ දහම අභියස ලාවලාම යසයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන මෙන්න මේ අන්තවට නොගෙහිලා ඉතාම නුවණින් මදහත් වෙන්නීම. සාමාන්‍යයෙන් මදහත් වෙන්නීම නෙවෙයි, සාමාන්‍ය මදහත් ඉන්න අය ওই පිස්සන් කොටුවෙත් ඉන්නවා. පාඩි වල කොහොම බලාගෙන ඉන්න. කන්නේත් නැ බොන්නේත් නැ. කන්න දුනොත් කනෝ, ඇඳුම් ගලවල හේදුවත් ආයෙත් කනෝ. එක විදියට මෙන්න පිළිම තිබ්බ වගේ ඉන්නවා. නමුත් වෙනතන ඒක උපේක්ෂාවක් වෙන්නේ නැහැ. උපේක්ෂාව කියලා කියන්නේ සම්මා සතියෙන් සම්මා ඥානෙන් යුක්ත වෙන උපේක්ෂාව තමයි සැබෑ උපේක්ෂාව කියලා කියන්නේ. එයා හැම දෙයක් තුළම මේ හට ගැනීම නිරුද්ධ වීම දකිනකොට ස්කන්ධ පංචකයේ සමුදය දකිනකොට හට ගැනීම දකිනකොට එයා නැත කියන අන්තයට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වැයවීම නැතිවීම දකිනකොට ඇත කියන අන්ත කියන්නේ ශාස්ත්‍රීය දෘෂ්ටියට යන්නේ නැහැ. ඇත නැත කියන අන්ත දෙකෙන්ම මිදෙනවා යා. දිට්ඨිංච අනුපදාන සීලවා දක්ෂණේන සම්පන්නෝ කියලා කියන්නේ මේකයි. ඇත කියන කන්තයක් නැත කියන කන්තයක්. මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා මධ්‍යස් මාවතක සිටීම තමයි මේකින් කියන්නේ. එතකොට ශ්‍රාවකයා සෝවන් මාර්ගයට බැසගත්තු කෙනා සෝවන් වෙලා අනාගාමී ඵලය දක්වා ඉන්න මෙන්න මේ පුද්ගලයා. ඒ පුද්ගලයාගේ ස්වභාවය මේ අත්සන්නාසාදී ඉන්ද්‍රිය වලට මනාපානාප වෙනකොට ක්ෂණික වේතනත්තා ඒ තුල අකමැති බවට, කිලිකුල් බවට, ලැජ්ජාවට පත් වෙනවා. ඔහු ඒ තුලින් අන්තයට යන්නේ නැහැ. ඔහු උපේක්ෂාව සිට පිටවෙනවා. ඊළඟට කියනවා පින්නතුනි භාවිතේන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද කියලා. ඔන්න පිනතුනි ඉහෙරටම පත් වෙච්ච කෙනාගේ ලක්ෂණය. ඒ තැනැත්තා පිනතුනි භාවික ඉන්ද්‍රිය පුද්ගලයා කියන්නේ ඉන්ද්‍රිය වැඩිම ඉහෙරටම දිනු කරපු කෙනා කොහොමද? ඒ තැනැත්තා මනාපමනාපාදී රූප දැකලා ඕට පටික්කුල සංඥාවක් දෙයක් ඇති වුණොත් යමක පිළිකුල් දෙයක් පිළිවඳ සංඥාවක් ඇති වෙනවා නම් ඒ පිළිකුල් දෙය ගැන නොපිළිකුල් හැඟීමෙන් ඉන්න කැමති නම් ඒත් යටින්න පුළුවන්. පිළිකුල් දෙයක් ගැන බලලා පිළිකුල් කියලා හිතල එහෙම ඉන්න පුළුවන්. නොපිළිකුල් දෙයක් තමන් අකමැති දෙයක් ගැන අකමැති විදිහට ඉන්නත් පුළුවන්, අකමැති දේ කැමති විදිහට ඉන්නත් පුළුවන්. ඒ දෙකම දුරු කළොත් නම් උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. ඒ නිසා තමයි සමහර රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට සමහර අය පිණ්ඩපාතේ බෙදෙනකොටම ලාදු රෝගීන් මේ ඇඟිලි කුරුක් ගැලවිලා වැඩන පාත්‍රයට. අපිට එහෙම වැටුණා දැන් කොහමද? ආ ඊට පස්සේ මේ බට්ටි ගණිතන අනිත්‍යකම නේද? පිනුතුරි නොපිලේකෝ දැන් වා ලෙඩ දුප්පඩ පාත්‍රල ඇඟේ අපිරිසිදු වෙන කෙනෙක් ගැනමත් ඒ පිළිකුල් සංඥා නොපිලිකුල් විදියට උඩ මෙහෙ කරන්න පුළුවන්. මොකද සම්පූර්ණම තමන් කැමති විදියට හිත වසඟ කරගෙන තියෙන. දැන් අපි කොහොමද දැන්? අපි හොඳට හිනහා වෙලා සුඳව ඉන්නේ හොඳට ලස්සනට ඉන්නකොටනේ. ළමයෙක් වුණත් වඩා ගන්න හොඳට මලක් වගින ළමයෙක් නම් තමයි. දැන් අපිට සිදුවට එන හොටු බේරි බේරින් ළමයෙක් දැක්කොත් ළඟටවත් ගන්න නැහැ නේ. ඇතැමිට හොඳටම කෙනෙක් ළඟ හිටියත් ඇතැමිට උදේ කතා කර කර වාඩි වෙලා හිටියත් බැරි වෙනවා කලන්තයක් ඇදුනොත් වමනේ ගියොත් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අර හිටවත් කනොත් ඉවරයි ඊට පස්සේ නේ. පින්නතුනේ මේ දර්ශනයෙන් ඉන්න කෙනා ලක්ෂණට ඉන්නකොට දැන්දිත් බැඳීමක් සුහඳ බවක් තියෙනවා නම් ඒ තැනට අසරණ වෙච්ච වෙලාවේදී ඊට වඩා කරුණාවකින් දයාවකින් ඒ තැනට සාදස බලනවා. හරියට අම්ම කෙනෙක් දරුවෙක් දෙස බලනවා වගේ. දැන් බලන්න අම්මත් එක්ක අපි බස් එකේ යනකොට අපිට වමනේ ගියොත් අම්මා කොහමද හක බලනවද? අම්මගේ ඇඟට එක ඔක්කොම ගලවලා හරි අරව පිය දාන්න පුළුවන් නම් පිය දානවනේ. එක අවස්ථාවක මට මතකයි මම බස් එකේ යනකොට ඒ වගේම ළමෙක් වමනේ ගියා. අවුරුදු මම හිතන්නේ 4 ක විතර පොඩි ළමෙක්. අර අම්මා තමන්ගේ ළඟ තිබිච්ච කොළ ජාති ඔක්කොම මේකට ඔක්කොම ටික පිය දැම්. ලේන්ස් වලුණුත් පිය දැම්. ඔක්කොම සම්පූර්ණ පිය දාලා ඔක්කොම ටික බෑග් එකකට දාන අර ටික සම්පූර්ණ පිරිසිදු කරා. දැන් සමහර නම් දාලා නෑ යන්නේ ඔක්කොම. කිසිම පිළිකුලක් නැතුව අර අම්මා ඒ සියල්ලක්ම පිරිසිදු කළා. පින්නතනේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සම්පූර්ණයම තමන්ගේ හිත තමන් කැමති විදිහට වසඟ කරගත්ත කෙනෙක්. ඒ තැනැත්තාට බාහිර දෙයකින් බලපෑමක් කරන්න බෑ. ආයතන කුසලතාවයට සම්මා සතියට සම්මා ඥානයට හිත තියලා ඒ සියල්ලක්ම දුර වෙන ඉහළ මානසික තත්ත්වයකින් ඉන්නේ. උන්වහන්සේ එක පැත්තකින් මෛත්‍රිය වඩලා මෛත්‍රියෙන් ඉහළටම හිත දිනු කරගෙන ඉන්නේ. අනිත් පැත්තට ප්‍රඥාව වඩලා ප්‍රඥාවත් එක්කම යන සමාධිය සතිය කියන්නේ. මෛත්‍රිය වැඩි ඥානසන්ත විදියට. මෛත්‍රිය විතරක් නිකන් තියෙන්නේ නැහැ. ඒ මෛත්‍රියත් එක්කම කරුණාව, මුදිතාව, උපේක්ෂාව එකට අත්‍යල් බැඳගෙන යන්නේ. ප්‍රඥාව නිකන් යන්නේ නැහැ. ඒ ප්‍රඥාවත් එක්කම දර්ශනයක් යනවා. සම්මා සමාධිය යනවා, සම්මා සතිය යනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියලා කියනවා. සම්මා සමාධියට පත් වෙච්ච කෙනාට මේ ලෝක යථාර්ථය පේනවා. සම්පේ වැක්කේනවා හැම මොහොතකම හට ගැනීම නිරුද්ධ වීමට පේනවා කෙනෙක්ච ගමන්. ඔහුගේ ඉහළම ප්‍රඥාව කියලා කියන්නේ දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාණමත්තං. මේ සම්බුදු සසුනේ හිටිය අතිශය තියුණු ප්‍රඥා යුක්ත කෙනෙක් තමයි බාහ්‍ය දාර්ශනික කියලා කියන්නේ. බුදුහාමුදුර කියනවා මට බාහිය මාව වෙහෙසටපත් කරේ නැහැ කියලා. ඉතාම කෙටි අනුශාසනාවක් කළේ. යමක් දැක්කනම් දැක්ක විතරයි කියලා කියන්නේ ඒ මොහොතේ දකිනකොට ඒ ඉන්ද්‍රිය තුලින් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දැක්කොත් එයාට අතීතේ නිරුද්ධ වෙච්ච දේ ගැන තියෙන මහා බර ඔහු බිමින් තිබාරෙනවා. දැන් අපි ඉන්නේ මහා බරක් පොළවේ තියාගෙන. දැක්කව අහපු දේවල් මතක් වෙනකොට ඔක්කොම ෆයිල් එක ඕපන් කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. ෆයිල් සම්පූර්ණයෙන් ඩිලීට් කළා නැහැ. පොඩ්ඩකට ක්ලෝස් කරගෙන ඉන්නේ. වෙලාවක් ලැබුණ ගමන් ආයෙ ඕපන් කරලා බලන්න. මේ ආත්මේ විතරක් නෙමෙයි කල්පදානක ෆයිල් ඔක්කොම තියාගෙන ඉන්නේ. පින්නතුනේ මේක තමයි බාර කියලා කියන්නේ, බර කියලා කියන්නේ. මේ බර බිමින් තිබ්බා වෙන්නේ මෙන්න මේ ආයතන කුසලතාවය තුළ ඉන්ද්‍රිය භාවනාව අපි දිනු කරෝති. ඒකෙන් කියන්නේ පින්නතුනේ මේ ජීවිතයෙන් අපි පිටුපාලේ යනවා, මේ ජීවිතයට අපි මේ ජීවිතය අත්හරිනවා කියලා මේ සමාජය තුළම ජීවත් වෙනමින් අපේ යුතුයකම් ටික දැනටත් වඩා හොඳට කරමින් ඉගෙන ගන්න කෙනෙක් නම් දැනටත් වඩා හොඳට ඉගෙන ගනිමින් සමාජ සම්බන්ධ යුතුයකම් ටික ඉහළම කරමින් හැම මොහොතක් පාසාම යා හිත වඩන මාවතකින් මේ දර්ශනය දකින්න නම් පින්නතුනි එකාතකින් සුතමිය ප්‍රඥාවෙන් මේක අපි ධර්ම ශ්‍රවණය තුළින් අහලා තියෙනට ඕන. මේක ප්‍රඥාවෙන් අපිට දකින්න අමාරු නම් ඒ අමාරුයි කියලා කියන්නේ අපේ හිතේ කෙලෙස් වැඩි කියන එක. ඒ නිසා හිත සමාධිගත වෙන මාවතක නිතරම ඉන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව ටිකෙන් ටික දියුණු කරන්න ඕන. භාවනා කරන කාර්ය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. භාවනාවක් අසාර්ථක වෙනවා නම් කියන්නේ තමන්ගේ සීලය අඩුපාඩු ගන්න තියෙන සීලය ශක්තිමත් වෙන්න. සීලය කරගින්න අමාරු බව තේරෙනවා නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය අඩුයි, ඉන්ද්‍රිය ටික සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවරය අඩුවේ කියනවා නම් කියන්නේ තමන්ගේ සති සම්පජඤ්ඤය අඩුවේ කියන එක. ඒ අඩුවේ කියලා කියන්නේ තමන්ට හරියට ධර්මස්ත්‍රවණේ ලැබුණේ නැහැ කියන එක. ධර්මස්ත්‍රවණේ ලැබුණේ නැහැ කියලා කියන්නේ තමන්ට හරියට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණේ නැහැ කියන එක. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණේ නැහැ කියලා කියන්නේ තමන්ගේ ළඟ කල්යාණ ගුණ නැහැ කියන එක. කල්යාණ මිත්‍රාශ්‍රය එන්න නම් කියන්නේ තමන්ගේ ළඟ මූලික කුසලතාවයක තියෙන තෝන පරිත්‍යාග සීලයේ කලගුණ සැලකීම, ඉවසීම, නිහතමානී බව මෙන්න මේ ගතිගුණ ටික තියෙන තෝර නැත්නම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණත් ඔබට හඳුනා ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ මුල ඉඳන්ම පින්න තුනේ කරණීමේත සූත්‍රය සඳහන් කරපු ආහාරයට මේ ගුණ දහම් ටික දිනු කරගනිමින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් සිල්වත් ජීවිත ගත කරමින් ටිකෙන් ටික පින්න තුනේ හිත සමාධිමත් කරමින් අපේ අභ්‍යන්තරයටම හිත නැඹුරු කරමින් තමන් ගැනම තමන් සොයන්න, තමන්ගේ මානසික සුවය ගැන උපරිම විශ්වාසයෙන් තබමින් හටිතු කරන්න. මේ සම්බුද්ධ ශාසනය තුළ මේ ලැබුණු මහඟු අවස්ථාව අපට යන කිට නොදී වහ වහාම පිනුතුනේ මේ ධර්මයේ තුළින් අප්‍රමාදීව ප්‍රතිඵල ගන්න අපි උත්සාහ කරමු. එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාශිලි සම්පන්නකල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ භාවිත ඉන්ද්‍රිය කියන්නේ භාවිත කියන්නේ බොහෝ කියන බව කියන තාපත පාලි රූට් එකේක ලැන්ග්වේජ් එක අනුව ගත්තොත් ඒක verb root එකක්. ඒකේ අතීත ප්‍රදන්තය තමයි අතීත භාවිත කාලේ ඉවරයි කියන එක. භාවිත ඉන්ද්‍රිය ඔහුටම වඩන දෙයක් නෑ. ඒ පුද්ගලය ගැන ධර්මයේ සඳහන් වෙනවා අනුත්පද සදත්තා පරික්ෂීන බව සංයෝජන ආදී නම් වලින් සඳහන් වෙනවා. ඔහු බර බිමින් තබපු කෙනෙක්. ඔහු බාහිත පාපී කෙනෙක්. ඔහුට නාහරන් ඉත්තක්කය කියලා කියන ආයෙත් කරන්න දෙයක් නෑ කියලා. ඒ නිසා භාවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ දහම් මඟ වඩල නිමාවටපත් කරපු කෙනා කියන එක. එතනකට තමයි පිළිකුල් දෙය ගැන නොපිළිකුලෙන් ඉන්නත් පුළුවන්, නොපිළිකුල් දෙය ගැන පිළිකුලෙන් ඉන්නත් පුළුවන්. ඒ දෙකම දුරකල උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. කැමති විදිහට ඉන්න පුළුවන්. හැබැයි කොහොමද විදිහට හිටියත් ඕන්නේ කෙලස් පුද්ගලෙක් ළඟටයි. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක් කැලේ ගිනකොට කැලේ ලස්සනට වර්ණනා කරනවා. කැලේ තියෙන දිය ඇලේ ගස් කොළන් මල් ලස්සනට අගය කරනවා. සමහර විට සමහර පුද්ගලයන්ගේ වාදනය සක්‍ර දේවේන්ද්‍රගේ පංචස්ක කියන ගාන්ධර්වයාගේ වාදනය වගේ කළා. ඒ අගේ කරනම බුදුහාඳුරෝ කියනවා හරියට සංගීතය ගීතය කියලා කියන්නේ හැඬීමක් වගේ කියලා. ඇතැම් විට රංගනේ අගේ කරන රංගනේ අගේ කරන බුදුහාඳුරෝ තවත් කෙනෙකුදී කියනවා මේ රංගනේක හරියට උම්මත්තකයන්ගේ සෙල්ලමක් වගේ කියලා. ගීත කියන එක හොඳ ගීතය කියලා කියලා තියෙනවා. වංගී සාහඳුරෝ ගීත සඳහන් කරද්දී ලස්සන ගීතයක් කියලා කියනවා. එහෙම කියද්දී අනිත් පැත්තෙන් සඳහන් කරනවා ගීතය කියලා කියන්නේ හැඬීමක් කියලා. ගීත කියන්නේ පින්නතුනි අපි අර ස්වාමීන් වහන්සේ ළඟින් සඳහන් කළා ගීත කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියලා. එක පැත්තකින් ගීත කියලා කියන්නේ හඬනවා වැළපෙනවා විරහ වේදනා. අනිත් පැත්තේ මම ඔයාට කැමතියි කියලා ආදරය කරන පැත්ත. එක පැත්තකින් දුක්ඛ සත්‍යයි අනිත් පැත්තෙන් සමුදය සත්‍යයයි. කලාතුරකින් මාර්ග සත්‍යයක් කියනවා. අමරදේව සන්නාලියනේ සන්නාලියනේ කාට දැන්නම වියන්නේ කියලා එහෙම අනිත්‍යතාවයක් කියන මාර්ග සත්‍යයක් කලාතුරකින් කියනවා. පින්නතුනේ නිකලේ සොතුමේ කියලා කියන්නේ මෙන්න මේ දෙපැත්තම නුවණින් දැකලා දෙපැත්තම උපේක්ෂාවෙන් මෙනෙහි කරන උත්තමයෙකුට තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඔව් ඇත්තෙන්ම දැන් බුදු දහමෙහි ඉහළම පරමාර්ථය තමයි විද්‍යාවේ මුඛ්‍ය සාක්ෂාත් කිරීම. විද්‍යාව කියන්නේ මේ දැනුමෙන් ඉහළටමපත් වීම, knowledge එකෙන් ඉහළටම යාම. විමුක්තිය කියලා කියන්නේ ඒකත් එක්කම සම්පූර්ණයෙන්ම දුකේ නිදහස වෙන එක, liberation කියන එක, freedom කියන එක. ඒතර ඒ தත්ත්වයටපත් වෙන නම් මාර්ගාංග වැඩෙන්නට ඕන. සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ඉහළටම වැඩෙන්නට ඕන. ඒ මාර්ගයන් වැඩෙන නම් සත්බොජ්ජංග වැඩෙන්නට ඕන. සති ධම්ම විජේ විරය ආදී තියෙන සත්බොජ්ජංග වැඩෙන්නට ඕන. ඒ සත්බොජ්ජංග වැඩෙන මාර්ව මාවත තමයි ෆීල්ඩ් එක තමයි කුඹුර තමයි භූමිය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වන්නේ යම් තා ගුණධම් කියනවා නම් ඒ සියලුම ගුණධම් වල පදනම තමයි සතර සතිපට්ඨානේ. හැබැයි ඒ සතර සතිපට්ඨානේ වඩන්නට ඕන බුදුහාමුදුරු සඳහන් කරනවා ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං හයං වදාමි නොඅජානතෝ නොඅපසට ලැබෙන්නේ පින්නතුනි. මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මම සමුදේ වැය කියන මෙන්න මේ හේතුඵල ධර්ම දැකලා තමයි මුලින් දැනගෙන තමයි මේ මාවත යන්නට ඕන. එහෙම නැතුව ගියොත් ඉවන්නේ ටිකක් කළ භාවනා කරනකොට මොන මට පේනවා සිහින පේනවා වගේ පේනවා කියන අපි යම් යම් සත්‍යවලටපත් වෙනවා. ඒ නිසා තමන් නිතරම තමන්ගේ ධර්ම මාර්ගය යද්දී සති චෛතසිකය කියන එක ඉතාම වැදගත් කරණයක් වෙනවා. සති චෛතසිකය කියලා කියන්නේ නාසිකයේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට මෙන්න මේ තමන්ගේ මුඛය ආශ්‍රිතව තමන්ගේ සිහිය නිතරම බැඳලා තියන්නට ඕන. මේකේ ඉඳගෙන තමයි බුදුගුණ වැඩුවත්, මෛත්‍රී වැඩුවත්, ආනාපානසති වැඩුවත් අපි කුමන භාවනා වැඩුවත් වඩන්නේ. හිත තියාගෙන මේ හරියට අර හරකේ ලණුවකින් බැඳලා තියෙනවා වගේ. එහෙම නැතුව අපි ගියොතින් සමාජයට විතරක් ගියොතින් අපි දන්නේ අපි කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි ඇතැම් විට අපේ ඉතිවිසෝ ගාථාව කියනවා. හිත කොහෙද දන්නේ නැහැ නේ, වචන ටිකක් කියනවා. කරණිමෙත සූත්‍රෙම කියලා තියෙනවා. ගෙදර ගැන හිතමින්, පාර ගැන හිතමින්, වාහනය ගැන හිතමින්, දැන් කියට යනවද කියලා හිතමින් කරණිමෙත සූත්‍රය කියනවා. පින්නතුනි සති චෛතසිකය හරියට තියාගෙන අපි ටිකෙන් ටික වැඩ කරන්න හුරු වෙන්න ඕන. ඇවිදිනකොට, ගමන් බිම යනකොට, කෑම බීම කනකොට, ඇඳුම් පැනඳුම් අඳිනකොට හැම මොහොතෙම සිහිය මේ තැන තියාගෙන වැඩ කරන්න ඕන. එතකොට අපේ යටින් සිත විසිරෙන ගතිය එන්නෙම අඩු වෙනවා. සිත එන්නෙම ස්ථාවර වෙන මට්ටමටපත් වෙනවා. මේක තමයි පින්නතුනි බුදුදහමෙන් අපේක්ෂා කරන්නේ. මේ සතියේ දිනු වෙන පින්නතුනි තමන් වර්තමානයේ කරන ක්‍රියාව ගැන තමන්ට තෘප්තියක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. දැන් අපට සතුට තියෙන්නේ මේ කරන වැඩේ කළ ඉවරමඩ පස්සේ. වාහනයකට නැග්ගනම් 60 50ක් යන තියෙන්නේ. ආ බලන්න 70, දැන් 45යි, තව 40යි, තව 35ක් තව තියෙනවා. පින්නතුනි අපි අන්තිම වෙනකම් අපි පීඩණ යන්නේ. නම සම්මා සතියෙන් නම් අපි ඉන්නේ පින්නතුනි වාහනේ නැග්ග වෙලා ඉඳලාම අපි භාවනාව පටන් ගන්නවා. මොද සිතුවිල්ලක් පටන් ගන්නවා ගමන යනකොට. ඒ ගමන යනකොට වේදන් වෙච්ච ගානට වඩා අපේ කුසලයක් වාහනයෙන් බහිනකොට රැස් කරගෙන ඒ වාහනයෙන් බහින්නේ. හරි බොම්පි. දැන් ඕ ඇත්තෙන්ම ඒක අපි හොඳයි ඒක අපිට තියෙන ඇත්තෙන්ම ඒ කන්සන්ට්‍රේට් කරන්නේ අපි වාහනේ ඇත්තෙන්ම පුරුදු වෙන කාලේ ඇත්තෙන්ම කියනවා දැන් අපිට ඔටෝමැටිකලි එනවා ඇත්තෙන්ම සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයක් වැඩෙවුවට පස්සේ අමුතුවෙන් දැන් නම් මේක මේව ගන්න එක එහෙම හිතන්නේ නැහැනේ Taman නිතරම අවධානයෙන් තමයි යන්නේ හැබැයි ඒ යන ගමනේදී අපි කොච්චර දවස් හිත හිත දාන්නේ එතකොට මේ සතිචෛත්‍යයෙන් හිටිය කියලා අර අවධානයට කිසිම බාධාවක් නැහැ දැන් සිට වෙන අනතුරක්වත් වෙන්නේ නැහැ. එහෙම සතිචෛත්‍යකයේ සිහි නොකර යනකොට සිදු වෙන අනතුරක්වත් සතිචෛත්‍යගත එක්ක යනකොට සිද්ධ වෙන්නේ නැහැ. මොකද හිතට ලොකු ගාඩ් එකක් දාගෙන යන්නේ මේක. ඒ කරන හැමදේම සිහියෙන් කරන්නේ හිත මෙතන තියාගෙන සිහියෙන් කරන්නේ. දැන් අපි වැඩ කරන්නේ සිහිය ඔහේ යන ගමන් වැඩ කරන්නේ. දැන් කෑමක් වෙනකොට උනත් මේ කැමරට ගු වෙන ගමන් ඔක්කොම හිතේ ඉඳ තමයි කරන්නේ. හිත කොහෙද දන්නේ අපි යන්නේ. නමුත් වැඩ ටිකක් කළා කොහමද? නමුත් වෙන තුනේ සතිචෛත්‍යයට හිත හුරු කරනවා කියලා කියන්නේ තමන්ගේ ගත වෙන කාලයෙන් තමන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ තැනත්තා එන්නෙන්නම නිහඬ බව අගය කරනවා. ඔහුට සතුට තියෙන්නේ නිහඬව හිටිය ප්‍රමාණයට. දැන් සතුට තියෙන කතා කරපු ප්‍රමාණයටනේ. පින්නතුනේ මේ ධර්ම මාර්ගයට එන්න එන්න පින්නතුනේ අනිත්‍ය නොසලකා ඉන්න තරමට තමයි සතුට තියෙන්නේ. සැලකිලි අඩු තරමට හොඳ යන්නත්. මොකද තමන්ගේ අභ්‍යන්තර සතුටේම අභ්‍යන්තරේම සතුට දින වෙනවා. ඔව් ඇත්තම දැන් පහුගිය දවස්වලත් ඒක සාකච්ඡා කළා. කොහොමද ඉතින් පින්නතුනේ සමත මෛත්‍රී භාවනා කියන්නේ සමතයක්. මෛත්‍රී භාවනා නෙවෙයි බුදුදහමේ තියෙන කමඨාන් 40ම සමතය. ඒතර සමතේ දිනු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය දුරු කරන්න. සමතේ දිනු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ හිත එකඟ කිරීම. විසිරලා කියන සිත එක අරමුණට ගන්න එක තමයි සමතෙන් කරන්නේ. එතකොට ආරම්භයේදීම අපිට සක්කාය දිට්ඨිය නැති කරගන්න බෑ. ආරම්භයේදීම අපි අයියෝ මහන් ආවේ රෝහම කිව්ව ගම සක්කාය දිට්ඨිය වැඩි වෙන කියලා කිව්වොතින් හරියට ගහට නැගින කරෙන් ඉනිමග අයින් කරා වගේ වැඩක්. ඉනිමග අයින් කරන්න ඕන ඉනිමග අයින් කරන්න ඕන ඉනිමගේ දිගේ ගහට ගියට පස්සේ. එතකොට සමත භාවනාවෙන් කරන්නේ හිත එකඟ කිරීම. එකඟ කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඒ ඇති කරගන්න සමතය පිළිටලා ඊළඟට දෙවෙනි පියවරේදී තමයි සක්කාය දිට්ඨිය දුර වෙන ස්කන්ධ නිරෝධයට හිත තියන්නේ. එතකොට තමන් හිතනවා නම් තමන්ගේ ගැන හං අවේරෝ හොමි කියලා සක්කාය දිට්ඨිය වැඩි වෙන එකට හිතනවා නම් ඒක නොකර ඉන්න කමන්නේ. හැබැයි මොන නොකර හිටියා කියලා එහෙම අවස්ුවේ සක්කාය දිට්ඨිය නැතිවමක් වෙන්නේ නැහැ. මම කියන එක නෙමෙයි ගැටලුව. අපේ පුද්ගලයා දෙස බලනකොට රූපං අත්තතෝ සමනිපාත්‍ති රූප වංශං වාත්තානං රූපස්මින් වාත්තානං අත්ත නිවා රූපස්මින් කියපු ආකාරයට කෙනෙක් දකිනකොට මේ දකින පුද්ගලයා මේ ශරීරයට හිතක් තියනවා මේ හිතට ශරීරයක් තියනවා මේ හිත තුල ශරීරය බැඳගෙන ඉන්නවා ශරීරය තුර හිත බැඳගෙන ඉන්නවා කියලා දකින එක තමයි හිතන එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන වචනේ නොකිය හිටියයි කියලා සක්කාය දිට්ඨිය දුරු නැවෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන දර්ශනයක ඉන්නවනේ අපි. බුදුහාමුදුරුවෝ වාන තරම් අහං කියන වචනේ කියලා තියෙනවා. පාලි භාෂෙන් අහං කියලා කියන්නේ මම කියන එක. මම කියන එක කියපු වාර ගන්න 100 ගණක් තියෙනවා. මම කියන වචනේ කියන එක නෙමෙයි ගැටලුව. ඒ අහංකාරය දුරු වෙන සක්කාය දිට්ඨිය දුරු වෙන දර්ශනයක තමන් ඉන්නවාද නැද්ද කියන එක ගැටලුව. සක්කාය දිට්ඨිය දුර වෙන දර්ශනයක තමන් නොහිඳ කොච්චර මම කියනවා කියන්නේ නොකිය හිටියත් තමන්ගේ සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. දැන් බුදුහාරක ලක්ෂණ උපමාවක් කියනවා. ඈ අලුත පැටවු ළමෙක් කියලා දෙනෙක් ළඟට ගිහිල්ලා කියලා දෙනෙක්ගේ කිරිදවන ස්ථානයට අත තියලා ඈ අනේ මට කිරියපා කියලා නැද්ද කිරියනවා. ඒ වගේම ඒ එළදෙනගේ ළඟ ඒ එළදෙනගේ අනල්ලගෙන අනෙන් අනේ මට කිරියෝන කිරියෝන කියලා නැද්ද කිරියෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තමයි හරි ධර්ම මාර්ගයක තමන් ඉන්නවා නම් අනේ මට සක්කාය දිට්ඨිය ඕන කියලා කිව්වත් සක්කාය දිට්ඨිය තියෙන්නේ නැහැ කියලා යනවා. හැබැයි ඒ දර්ශනය තමන් නොහිඳ සක්කාය දිට්ඨිය එපා එපා එපා කියලා උදේ හවස කිව්වත් සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. ඒකයි දර්ශනය වැදගත් වෙන්නේ. ඔව් ඇත්තෙන්ම සක්කාය දිට්ඨිය දුර වෙන මාර්ග එකක් දෙකක් නෙවෙයි. දහසක් නයින් අතිපණ්ඩිත කියලා කියන සමහරහතන් වහන්සේලා. න්‍යාය 1000කින් සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙකුට න්‍යාය 1000ක් තියෙන සෝවාන් වෙන්න. එකක් නෙවෙයි. ඒ පුද්ගලයා සසර දිනු කරපු ක්‍රමවේදයන් අනුව මේ ධර්මයක් අහලා සමහර ඇප්ලයි කරගෙන කරන්න පුළුවන්. කෙනෙක් ස්කන්ධ නිරෝධය වශයෙන් ස්කන්ධ පංචකේ නිරෝධයට හිත තියනවට පුළුවන්. තව කෙනෙක් ආයතන කුසල දැන් අපේ කියපු ආයතන කුසලතාවෙන් අනිත් කය බලන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් ධාතු මනසිකාරයට හිත තියලා පුළුවන්. අටලොස් ධාතු අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් නාම රූප දෙක හිත කය දෙක වෙන් කරලා බලලා මේ ජීවිතය කියලා කියන්නේ නාම රූප දෙක එකතුවක් නේද කියලා ඒක දැකලා නිවන් දකින්න පුළුවන්. සෝවාන් වෙන්න පුළුවන්. මේ එක එක න්‍යායන් තියෙනවා. හැබැයි ඒ මොන න්‍යායන් ගියත් අන්තිමේදී තමයි ප්‍රකට වෙන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය උඩ පේන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ඇතිවීම නිරුද්ධවීම තමයි උට අන්තිමට පේන්නේ. ඒක තමයි මාවත. මාවතයි න්‍යාය කියන දෙක. මාවත කියන්නේ පාර ස්ට්‍රීට් එක. න්‍යාය කියල කියන්නේ තමන් යන ක්‍රමය. ඒ පාර දිගේ පයින් යන්න පුළුවන් වාහනේ යන්න පුළුවන් කෝච්චිය යන්න පුළුවන් එක එක න්‍යායමල යන්න පුළුවන්. හැබැයි එකම මාවතයි ආරස්මනික මාර්ගය පදනම් වෙච්ච මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න මාවත තමයි නියම පාර කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රත්‍යඥාන පුද්ගලයාට සේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, එන් රහත් වෙන්න. රහතන් වහන්සේට පිරිනිවතෙක් දිට්ඨාන සුඛ විහරණය ජීවත් වීම සඳහා මා දේශනා කරන්නේ එකම එක ප්‍රතිපදාවක් කියලා. මොකද මේ ප්‍රතිපදාව මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය ආස්වාද ආදීනව නිස්සරණ බලන්න කියලා. මේක හට ගන්න හැටි, නිරුද්ධ වෙන හැටි, මේකේ ආස්වාදයක් තියෙනවා නම් ආස්වාදය, ආදීනවක් තියෙනවා නම් ආදීනවේ, මේකෙන් නික්මෙන විදිය, මේක හැම වෙලාවෙම නොබලින් බලමින් ඉන්න කියලා. මේ බලමින් ඉඳීම තමයි පිනතුණි ඉහළම කුසලය කියලා කියන්නේ. සාමාන්‍ය සීල භාවනාවට වඩා ඉහළම කුසලයක තමයි මේ ගැන ධර්ම දේශනාව අහමින් හිටියත් පිනතුණි ඇතැම් විට ආත්ම භාව සිය ගානකට මේ කුසල් රැස් කරගෙන ඉමු බින්නේ. ඒ නිසා මේ බණහලා මේ නුවණින් මෙනෙහි කරමින් ලබන කුසලයෙන් ඔබ සුගතිගාමි වුණොත් පින්නතුනි ඔබට ඒක ලොකු වාසියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතයටත් ඔබට ඒක මහා උපකාරයක් වෙනවා. ඒ නිසා සසර ගමනට මහා ලොකු මග වේදමක් තමයි මේ දර්ශනය තුළ සිත පිහිටුවාගෙන ඉඳීම. මේ දර්ශනය තුළ ඉන්න මොහොතේ පින්නතුනි අපි නිවන් නොදැක්කත් ඒ මොහොතට අපි දුකෙන් නිදහස් වෙන්නේ. මේ දර්ශනේ හැකිතාම දුරට මේ ඇතිවීම නිරුද්ධ වීම දකින දර්ශනයක අපි දිගින් දිගටම හිත පුරුදු කරමින් ඉන්නවා කියලා කියන්නේ පින්නතුනි අපට ඒ සිහි කරන වාරයේ එන්නෙන්නම වැඩි කරමින් අපි හිටියොතින් අවසාන මරණාසන්න මොහොතෙහි ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකිමින් ඉන්න මොහොතක මිය ගියොතින් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ මරණයත් පිරිනිවන් පෑමත් දෙකම එක මොහොතේ සිද්ධ වෙනවා. කල්ප ගානක කර්ම ශක්තියෙන් එක මොහොතෙන් කර්මක්ෂය වෙනවා. ඒ පුද්ගලයාට කියනවා සමසීසී කියලා. ඒ නිසා තමයි වෙනතුනි හැකිතාම දුරට මේ දර්ශනයත් එක්ක හිත යොදවමින් ඉන්න. හැම මොහොතම තමන් දකින හන දේවල් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දේ ගැන නිතරම අවධානයෙන් ඉන්න. ඒ දර්ශනය ශක්තිමත් කරගන්න පිණිතුනේ හැකිතාක් සත්පුරුෂ භූමියක ඉන්න. නිතර අනිත්‍යයට උපකාර කරන මානසිකත්වයක ඉන්න. නිතරම අනිත් කෙනාගේ වරදකට සමාව දෙන ගතියෙන් ඉන්න. නිතරම අනිත්ට දෝෂාරෝපණය කරන ගතිය අඩු කරන්න එන්න. ධර්මයේ ඉදිරියට යද්දී පින්නතුනි, තමන් අභ්‍යන්තරයෙන් අනිත්ය විවේචනය කරන ගතිය එන්න එන්නම අඩු වෙනවා. ඇයි? තමන්ට විවේචනය කරන්න පුද්ගලෙක් ඉතුරු වෙන්නේ නැහැ මේ දර්ශනය තුළ. තමන්ට ලැජ්ජ හිතෙන අනිත්ය විවේචනය කරනකොට අනේ මම මේ සත්පුද්ගල සංඥාව ඉඳගෙන නේද පුද්ගලයන් බණින්නේ කියලා හිතෙනවා. කෙනෙක් අඩුපාඩුවක් කියන්න පුළුවන්. හැබැයි ඔය ඒත් කියන්නේ අනේ මේ දේවල් ටික මෙයා නොකර හිටියනම් මේ ප්‍රතිඵල එන්නේ නැහැ නේද කියලා ආත්ම දෘෂ්ටිය දුරු වෙන විදිහ විවේචනයක් නැහැ කරන්නේ. ඔව් පුද්ගලෙක් නෙමෙයි දෝෂාරෝපණය කරන්නේ. ඒ වැරදි ටික නිසා නේද මේ ප්‍රතිඵල ඇති වුනේ. මේ ටික නොකර හිටියනම් මේ ප්‍රතිඵල එන්නේ නැහැ නේද කියලා අර හේතු ටිකෙන්ම කියලා හෝ විවේචනය කරන කෙනෙක් බාඩපත් වෙනවා. ඒ විවේචනයේ පින්නතුනි ඒ පුද්ගලයාට බැඳලා තියන්නේ අපි. ඒ විවේචනය කරන පුද්ගලයා හැංගිලාගෙන හිටියත් අපිත් එක්කම හපෙන්නේ. දැන් අපි කරන දෝෂාරෝපණ හරින හිටියොත් කොහමද? හැංගිලවත් ඒකේන. ආ ලොකෝ කරදරයකට මොන පායි ඇතැම්ට කතා ගන්න එකලුත් නැහෙනි. නමුත් පින්නතුනි මේ දර්ශනය තුළ ඉඳගෙන කරන විවේචනය තුළදී ඒ කෙනාවත් අපිත් එක්කම නක් වෙන්නේ. ඔහු ඇටමිට කලින් තත්වර අපිත් එක්ක හිටවත් වෙනවා. අනේ කොච්චර බුද්ධිමත් විදියටද මේ විවේචනය කරේ කියලා. හොඳයි පින්නතුනි මේ දේශනාව තුළින් විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඉන්ද්‍රිය භාවනා වඩලා සාමාන්‍ය කෙනෙක් ශ්‍රාවකයෙක් ඉන්ද්‍රිය භාවනා වඩන්නේ කොහොමද? ඔහු වඩනකොට නිතරම අර මනාපමනාප දුරු කරලා උපේක්ෂාවේ පිහිටන විදිය දර්ශනයක ඉන්නකොට හරියට ඇහැට පේන රූපය ගැන උපේක්ෂාවේ පිහිටන කොයිතරම් වේගෙන්ද? හරියට ඇසි පියන ගහ ගන්න වේගයකින් ඒ තරම් වේගයකින් ඇසට දකින්න රූප ගැන තියෙන හැඟීම අඩුවෙන යන උපේක්ෂාවේ පිහිටනවා. කනට ශබ්දයකින් ඇති වෙන මනාපමනාප දුරු වෙන කොහමද? හරියට අසුරු සනක් ගන්න මොහොතක් වගේ. නාසයට තියෙන ගඳ සුවඳක් කියන්නේ මනාපමනාප දුරු වෙන්නේ හරියට පියුම් පතක පොලේකට දාන වතුර ටිකක් වැටෙනවා වගේ. දිවට එන රසය ගැන මනාපමනාප දුරු වෙන්නේ කොහොමද? හරියට දිව කෙළවරේ තියෙන කෙළපිඩ බිමට වැටෙන ගත වෙන කාලය වගේ. ශරීරයට ස්පර්ශ නිසා ඇතිවන මනාපමනාප දුරු වෙන්නේ කොයිතරම් වේගෙන්ද? හරියට දිබු කලක් වක්තරන වක්තර පුවතක් දික් කරන වගේ ඉතාම සුළු මොහොතකදී මනසට එන ධර්මාලම්බන ගැන මනාපනාප දුරු වෙන්නේ කොයිතරම් වේගෙන්ද? ඕ රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක්වත් කරනවා වගේ ඉතාම සුළු මොහොතකදී. ඒක තමයි සාමාන්‍ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. ඔව් වාමෝගේ සිට උපේක්ෂාය ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාය මධ්‍යයට පිහිටනවා. ඒ වගේම සීක පුද්ගලයෙක් සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ඵලවල ඉන්න තැනැත්තෙකුට මනාපමනාප වෙනකොට ඔහු කොහොමද දකින්නේ? ඔහු ලැජ්ජා වෙනවා. ඔහුට අපහසයටපත් වෙනවා. ඔහු පිළිකුලටපත් වෙනානේ මං වගේ ශ්‍රාවකයෙකුට මේක ගැලපෙන්නේ නැහැ නේද කියලා ඔහු ඉක්මනින්ම ඒකෙන් දුර වෙනවා. ඊළඟ රහතන් වහන්සේ කෙනෙක් පිළිකුල් නොපිළිකුල් දෙක ඒ නියම විදියට ඊට වඩා වෙනස් විදියටත් මෙනෙහි කරන්න උදක්සයි. ඒ විතරක් නෙවෙයි ඒ පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්නත් උදක්සයි. ඒක තමයි රහතන් වහන්සේගේ දක්ෂතාවය කියලා කියන්නේ. මේ හැම දෙයකම පිනුතුනේ අවසාන ඉලක්කය තමයි උපේක්ෂාව කියන එක. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරඤං ඛේමං ඒතං මංගල මුත්තමං. පෙරදෙන ලෝකේහි අටලෝ දහමනේ චක්‍රයෙන් පෙරදෙන ලෝකේහි නොසෙල්වෙන අකම්පිත ශෝක නොකරන හිතක් යාන්තිස කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් මංගල සූත්‍රයේ අවසාන කරුණ පිනුතුනේ අපි සාමාන්‍යයෙන් මාතා පිතූ පට්ඨානං පතිරූපදේශ වාසෝජ කියලා පටන් අරන් ඉහළම මංගල කාරණය මොකද්ද? ඉහළම මංගල කාරණය තමයි පිනතුනි නිවන. මේ අටලෝ දහමෙන් ඉහළින්ම සංපාඩ පත්ම වෙන්නේ කවුද? රහතන් වහන්සේ. ආසවක්ඛේ ඥානෙ ලැබපු නිවන් දැකපු තැනැත්තා තමයි අකම්පිත සිතක් ඇති කරගත්තු කෙනා වෙන්නේ. ඒක තමයි පිනතුනේ ඉහළම මංගල කාරණය වෙන්නේ. නමුත් බොහෝ විට මංගල සූත්‍රයේ ඔක්කොම කරුණු ටික අපි ඉගෙන ගන්නවා අන්තිම කාරණාව විස්තර කරනකොට වෙලා මදි. ඒකයි. කාලය ගැලවිලි හිතවරයි. ඒ නිසා පින්නතුනි ඉහෙළම මංගල කාරණයට හිත තබමින් ගත වෙන හැම මොහොතක් පාසාම හැම පියවරක්ම පින්නතුනි නිවි සැනසෙන මාවත වෙත තියන්න. තමන් ලැබුවේ ඉහෙළම අධ්‍යාපනයක් ඉහෙළම උපතක් ලෝකේ ඉහෙළම දර්ශනයක් තමන්ට ලැබී තත්තාව ඉතාම භාග්‍ය සම්පන්න ශ්‍රණ සම්පත්තිය පින්නතුනි මේක නිකන් අතාරින්න දෙන්න එපා. දැඩි වීරියෙන් අප්‍රමාදීව අපි මේ ධර්ම තුලින් ප්‍රයෝජන ගන්නට ඕන. රැකී රක්ෂා කරන ගමන්, ඉගෙන ගන්න ගමන්, දරුවන්ගේ වැඩ කරන ගමන්, යුතුයකම් කරන ගමන්, ඒ සියල්ලක්ම නොපෙරළී කරන ගමන් ටික ටික හරි මේ ධර්ම තුලින්නට ඕන. තමන් 10ට නිදා ගන්න කෙනෙක් නම් තාපය භාගයක් හරි ඉඳගෙන මේ ධර්ම තුල දිනු වෙන්නට ඕන. උදේ 5ට අවදි වෙන කෙනෙක් නම් හතරා මාර්ග හරි අවදි වෙලා තවත් පැය භාගයකට කලින් ටිකෙන් ටික මේ ධර්ම තුල හික්මෙනට උත්සාහ කරන්න ඕන. ඒ නිසා දැන් කරන වැඩ අපේ අතපසු කරගන්නව නෙවෙයි. අපිට බොහෝ විට කියන්න තුනේ හරි කලබලයි වැඩ කරනකොටනේ. ඒ කලබල ගැතිය වැඩි වෙන්නේ ඇයි අපිට? අපි පින්නතුනේ කලින් අවදි වෙන්නේ නැහැ ඒකයි. පොඩ්ඩක් දැන් අවදි වෙනකොට නම් පැය භාගයක් කලින් අවදි වෙන බලන්න පින්නතුනේ. දැන් කරන කලබල ගැතියෙන් කොච්චර අඩු වෙනවදනේ? ඒ වගේම හැමදාම පිනතුනේ නෑ නිදිහන කලින් ඊළඟ දවසට කරන්න පුළුවන් වැඩවලින් ටිකක් හරි කරලා නිදි ගන්න. මුදියන්. කරන්න පුළුවන් වැඩ තියෙනවනේ බඩු ටික හොයලා තියෙන්න හිට වැඩට යනකොට අවශ්‍ය දේවල් ටික ඔක්කොම පිළිවෙලට තියලා හැම බිමුණක් සූදානම් කරන්න පුළුවන් මට්ටමේ ටික සූදානම් කරලා නිදි ගන්න. දැන් සමහර ළමයි හිමිනු ඉස්කෝලේ යන උනන්දු කාලේ දැන් මට දත් නැදලා ඇඳුනොත් දැන් දෙන්නේ මුදියන්න පළක් ගන්න. එහෙමයි සබද්දක විතරයි උදේට දාගන්නේ. පින්නතුනි මෙහෙම නොකරත් මේ යම්ස මට්ටමකට හරි පින්නතුනි අපි ඊළඟ දවසටක් සූදානම් වෙන්නට ඕන. ඒ වගේම කලබල ගැතිය වැඩ කරද්දී පින්නතුනි තියෙන කලබල ගැතිය අඩු වෙන විදිහට තමන්ගේ කාලසටහන හදාගන්න. එතකොට පින්නතුනි හැම මොහොතකම අපි වර්තමාන මොහොත තුල වර්තමාන කාලෙන් අපි වැඩක් ගන්නවා. දැන් අපට ඒක අහිමි වෙලා තියෙන මේ කලබල ගැතිය නිසා අපි වෙලාව ලඟ වෙනකොට අපි හරිය කලබලයි. කලින් මේ වැඩ ටික අපිට කරගන්න බැරි වෙනවා. ඒ නිසා කාල කළමනාකරණය ජීවිත කළමනාකරණය වෙනතුනි ප්‍රධාන සිද්ධාන්තයක් වෙනවා. ඒ නිසා ඒසේ කටයුතු කිරීමට තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් තින්කම සුරින් ජයත කරගත් ආව පුණ්‍ය ඵලය අප නමින් මිය ගිය යම්කා ඥාති මිතරාදීන් පින් බලාපොරොත්තුවකින් සිටින්නම් ඒ සියලු ඥාතියෝද මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා. මේ පින් සුවපත්ත්වයේ යම්කා සත්‍යං විශ්වේ පතනක වූ වෙත්නම් ඒ සියලුම දෙනාත් මේ පින්කම දැක සතුටු සිතින් ඕන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ප්‍රස් කරගත් නෙවතුන් තින්කම අනිසංසය සම්මත් දෘෂ්ටික දෙවෙනු අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයක් ලෝකයක් බොහෝ කාලයක් රැකදෙත්වා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි දැන් මේ පින්නතුන් සිත් පවරණය කිරීම සඳහා සූදානම් වෙන්න. එහෙනම් පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. දැන් පින්නතුනි හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා පින්නතුන් බොහෝ ආකාරයෙන් කුසල දහම් රැස් කරගත්තා. මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් ආ උපුණ්‍ය ඵල හේතුවෙන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව වහවහාම උතුම් වූ නිර්වාණ බෝධියක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හන්තෝ සම්බේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෑවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.